සියලුම රූප කාම ලෝකවල සියලු දිවිවරුද, ඒ වගේම රූපාවචර සියලු දිවිවරුද, ඒ වගේම ගිරිසිකර කඳු දුර්ග ආදීහි වැඩවසන සියලු යක්ෂ දූත ආදී වූ මේ සියලු දෙනාද, ඒ වගේම ගම, ඒ වගේම රටෙහි දීපෙහි මේ මහ පොළොවේ වාසය කරන සියලු දෙවියන්ද මේ උතුම් සද්ධර්මය අසන්නට පැමිණිත්වා කියන අදහස ඇති කරගෙන අපි දේවතා ආරාධනාව සිද්ධ කරමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සංග මොක්ඛදං ධම්මස්ස සවන කාලෝ අයං බදන්තා ධම්මස්ස සවන කාලෝ අයං බදන්තා ධම්මස්ස සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අක්කේය සංඤිනෝ සත්තා අක්කේයස්මින් පතිට්ඨිතා අක්කේය අපරිඤ්ඤාය යෝග මායන්ති මච්චුනෝ සාදු සාදු සාදු. බුදුම වදිනකොට හදා ගන්න ඕනි වචන දෙකක් ඇහුණා. මොකද්ද දන්නවද? පිතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකිතු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සාන. කොහොමද කියන්නේ? සත්තා කිව්වොත් එහෙම භාග්‍යවතුන් වහන්සේ දෙවි මිනිසුන්ට සතුරු වනසේක. ඒ නිසා සත්තා. ඒක මහ ප්‍රාණ. අනිත් එක තමයි දැන් පූජ මම මේ මොකද මෙහෙම පොඩ්ඩ මෙහෙම පොඩ්ඩක් දැනගත්තාම ඕන තැනක ගිහිල්ලා කට ඇරලා බුදුන් වහන්සේන එහෙම පුළුවන්. නැත්තම් බුදුහාරෝ ටයිල් ඉස්සරහට ගනලා නේ යන්නේ දන්නේ. ඊළඟ කාරණාව තමයි පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං. පුඤ්ඤේන මේතේ නච හෝතු මොක්ඛං කිව්ව මට නිවන එපා කියලා කියන්නේ. කියන්නේ එහෙම පුඤ්ඤේන මේතේන එක එක වචනයක්. පුඤ්ඤේන මේතේන කියන එක එක වචනයක්. එතකොට ච හෝතු මොක්ඛං. පුඤ්ඤේන මේතේන ච හෝතු මොක්ඛං නිවනද වේවා. එතකොට පුඤ්ඤේන මේතේ නච හෝතු මොක්ඛං කිව්වොත් එහෙම අර්ථය වෙනස් වෙනවා. න කාර්ය මුලට යෙදුනොත් ඒ අර්ථයෙන් නැත අර්ථයට යෙදෙනවා. පුඤ්ඤේන මේතේන ච හෝතු මොක්ඛං. ඒක මම පන්සලේ බුදුන් වඳිනකොට එහෙම තමයි කියන්නේ. ඉතින් මට ඇහෙනවා කට්ටිය වරද්දනවා නිතරම. ඒක නිසා තමයි මම ලබාමි මොක්ඛං කියලා කියන්නේ. එතකොට දෙකම එකයි. ලබා විමුක්ඛං කියලා කියන්නේ මොක්ෂය ලැබේවා. නිවන ලැබේවා. ඔව්. අතන කියන්නේ මේ කරන පින පුඤ්ඤේන මේතේන මේ කරන පිනේ ච හෝතු මොක්ඛං නිවනද වේවා. ඒ නිසා අපි පොඩි පොඩි දේවල් ඉතින් හැමදාම පොඩ පොඩ හදාගත්තාම එහෙම වෙනවා. ඒකට මතක තියාගන්න සත්තා දේව මනුස්සාන. ශාස්ත්‍රුන් වහන්සේට කියන්නේ සත්තා. සත්තා කිව්වොත් එහෙම සතුරට තමයි සත්තා කියන්නේ. හොඳයි. භාග්‍යවත් බුදුහාමුදුරුවෝ පින්වතුනේ ලෝකේ පහළ වෙන්නේ සත්‍යයන්ගේ විමුක්තිය පිණිස. එතකොට උන්වහන්සේ මේ ලෝකෙහි පහළ වෙලා සත්‍යයන්ට විමුක්ති මාර්ගයක් දේශනා කරනවා. මේ සසර දුකෙන් අත් මිදින මගක් දේශනා කරනවා. එතකොට මේ සසර දුකෙන් අත් මිදින්න නම් අපි කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. ඒ මොකක්ද? මේ පංචස්කන්ධය පිළිබඳව අවබෝධය ලබා ගන්න ඕන. දැන් ශ්‍රුතවත් ශ්‍රාවකයෙක් වෙන්න. ශ්‍රුතවත් ශ්‍රාවකයෙක් වෙන්න අපිට අවශ්‍ය කරනවා ධර්මයේ පිළිබඳව අවබෝධය. දැන් ශ්‍රුතවත් ශ්‍රාවකයෙක් වුණයින් පස්සේ ධර්මයේ පිළිබඳව අවබෝධය ලබා ගත්තෙන් පස්සේ මාර්ගඵල ලබන්න නැත්නම් අපි හිතමු සෝවාන් වෙන්න, සකෘදාගාමි වෙන්න, අනාගාමි වෙන්න, අරිහත් වෙන්න සහ ධර්මයේ ගැඹුරු ගැඹුරු තැන් ස්පර්ශ කරන්න නම් අපි දැනගන්න ඕනි දේ තමයි පංච ස්කන්ධය පිළිබඳව සහ පංච උපාදානස්කන්ධය පිළිබඳව දැනගන්න ඕනි. ඒකට අද මේ විස්තර කරන්නට සූදානම් වෙන සූත්‍රයෙන් විස්තර වෙන්නේ පංචස් කන්දේ පිළිබඳ. හොඳයි. මේ සූත්‍රයේ නම සමිද්දි සූත්‍රය. හැමෝටම තියෙනව නේද මේ? බලත් ගන්න. ඊට පස්සේ අමතක වෙන කාරණා බොහොම පහසේ මතක තියාගන්න පුළුවන් වේ. මේ සූත්‍රය සමිද්දි සූත්‍රය. ඒවම් මේ සුතං ඒකං සමයම් භගවා රාජගහේ විහෙරති තපෝදාරාමේ. භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර තපෝදාරාමේ වැඩ ඉන්න වෙලාවේ තමයි මේ සිදුවීම සිදු වෙන්නේ. එතකොට අතකෝ ආයස්ම සමිද්ධි රත්තියා පච්චූස සමයම් පච්චුපට්ඨාය යේන තපෝදා තේනුපසංකමි ගත්තානි පරිසිංචිතු. මේ සමිද්දි කියලා ස්වාමින් වහන්සේ නම බුදුහාමුදුරුවෝ තපෝදාරාමේ වැඩ ඉන්න වෙලාවේ සමිද්දි කියලා ස්වාමින් වහන්සේ නමක් වැඩ හිටියා. ඒ සමිද්දි ස්වාමින් වහන්සේ මොකද කළේ? රත්තියා පච්චූප සමයන්, ඒ කියන්නේ රාත්‍රී කාලය ගෙවිල යනකොට, රාත්‍රී කාලේ ඉක්මිලා යනකොට පච්චුපට්ඨා යේන තපෝදා තේනුපසංගමි. මේ තපෝදා නදියට මේ සම්බිද්ධ ස්වාමීන් වහන්සේ වැඩම කළා. දැන් අපේ මේ ශාසනයේ තියෙනවා සැබැහැයෙන් සසුන්වන් කුල දරුවන් විසින් අරුණයට පළමුව දැහැටි වළඳා. එහෙම තියෙනවා. දැන් මේ ඉතින් අරුණේට පළමු දෙහැටි වළඳනවා. දැන් සදහයින් සසුන්වන් කුලදරුවන් විසින් අරුණට පළමු දෙහැටි වළඳා මලුපෙත් මං හැමද නිමවා පෑන් පෙරහාතව මෙහෙම කියලා දිනචරියාවක් තියෙනවා. ඒ කියන්නේ දවසේ කළ යුතු වැඩ පිළිවෙල කොහොමද කරන්නේ කියලා මේ දිනචරියාවක් දවසේ වැඩ කටයුතු කොහොමද කරන්නේ කියලා තියෙනවා. එතකොට දැන් හිමිදිරි උදෑසන නැගිටලා කරන කටයුත්තක් තමයි මේ අරුණේට පළමු දෙහැටි වළඳලා, ඒ කියන්නේ දත කට මැදගෙන මූණ සෝදගෙන සක්මන් භාවනාව තමයි කරන්නේ. එතකොට සක්මන් භාවනාවේ තියෙනවා කාරණා දෙකක්. මොකක්ද? දීර්ඝ සක්මන සහ කෙටි සක්මන කියලා කාරණා දෙකක් තියෙනවා. එතකොට උදේට කරන්නේ දීර්ඝ සක්මන. මොන සක්මනද? දීර්ඝ සක්මන. එතකොට මෙන්න මේ සමිද්දි ස්වාමින්වහන්සේත් එහෙම උදෙන් නැගිටලා සක්මන් කළා. සක්මන් කරලා දැන් සක්මන් කරාම ටිකක් ඇවිදින එක නේ කරන්නේ. ඔය ඇඟපතට දාඩිය දානවා. එතකොට මොකද කළේ? දැන් දන්වල දන්ට මත්තෙන් මේ අතපය සෝද ගන්න කොහෙටද ගියේ? තපෝදාන නදියට ගියා. ඔව්. එතකොට තපෝදාන නදියට ගිහිල්ලා තපෝදේ ගත්තානි පරිසිංචිත්වා පච්චුත්තරිත්වා ඒක චීවර වට්ටාසි ගත්තානි පුබ්බාපය මානෝ. එතකොට මේ සමිද්දි ස්වාමීන් වහන්සේ මූණ අතපය හොදගෙන දැන් ඇඟේ වතුර තියෙනවා. ඒ වතුර වේලෙනකන් උන්වහන්සේගේ චීවරය මේ අතේ දාගෙන උන්වහන්සේ දැන් වතුර වේලන හිටගෙන ඉන්නවා. ඔන්න ඒ වෙලාවේ තමයි මේ පුබ්බාපය මානෝ, ඒ කියන්නේ මේ ඇඟපත ආපු පෙර තිබුණු තත්ත්වෙට වේලෙනකන් හිටිය මේ චීවරෙත් අතේ දරාගෙන. මේ සමිද්දි ස්වාමින්වහන්සේ කියලා කියන්නේ ඒ තරුණ ස්වාමින්වහන්සේ නමක්. එතකොට ඒ වගේම රූප ස්වභාවයෙන් යුක්ත ස්වාමින්වහන්සේ නමක්. දුර අතකෝ අඤ්‍යතරා දේවතා අභික්ඛන්තාය රත්තියා අභික්ඛන්ත වන්නා කේවල කප්පං තපෝදං ඕභාසිත්වා යේනා යස්මා සමිද්ධි තේනුප සංකමේ. උන දෙවි කෙනෙක් අඤ්‍යතරා දේවතා, කවුද දෙවියෝ කියලා නමක් නැහැ. එක්තරා දෙවි කෙනෙක් අභික්ඛන්තාය රත්තියා අභික්ඛන්ත වන්නා කේවල කප්පං මේ ජේතවන මේ ජේතවන රාමය කේවල කප්පං තපෝදං ඕභාසිත්වා මේ තපෝද නදිය බබුලුවාගෙන, ඒ කියන්නේ ආලෝකමත් කරගෙන යේනා යස්මා සමිද්දි තේනුප සංකමි. සමිද්දි හාමුදුරු හිටපු දැන්ට මේ දෙවිව ආවා. එතකොට උපසංකමිත්තා වෝහාසං තිතා ආයස්මා සමිද්දින් ගාතය අජ්ජබාසි. මේ දැන් අහසෙ මිඳගෙන මේ ගාතාවක් සමිද්දි ස්වාමීන් වහන්සේට කියනවා. දැන් මේ දෙවියෝ මොන වගේ කෙනෙක්ද? දැන් ඒක තියෙන්නේ අට කතාවේ. මම ඒක ටිකක් මෙතෙන්ට එකතු කළොත් එහෙම මේ දෙවියෝ හිතාගෙන ඉන්නවා මොකද? දැන් ස්වාමින්වහන්සේලා භාවනා කරනවා. ඊට පස්සේ ඒ වගේම ස්වාමින්වහන්සේලා ඒ භාවනා කටයුතු කරනවා, ආධ්‍යාත්මීය දියුණුව වෙන කටයුතු කරනවා. දැන් මේ දෙවියෝ හිතනවා මේ බූමාට දෙවි කෙනෙක්. මොන දෙවි කෙනෙක්ද? භූමාට. ආ, ඒ කියන්නේ කොහෙද වාසය කරන්නේ? භූමි ආශ්‍රිතව. අන්න හරි. එතකොට මේ භූමාට දෙවියෝ බොහෝ පිං තියෙන කෙනෙක් නෙවෙයි. ඔව්, පසුවට ඒ සූත්‍රවල සඳහන් වෙනවා. එතකොට මේ දෙවියෝ ළඟ අදහසක් තිබුණා මේ සාමින්වහන්සේලා බණ භාවනා කරන්නේ. මේ ගිහි ගෙවල් අත්හැරලා ඇවිල්ලා මේ බණ භාවනා කරන්නේ මැරුණයින් පස්සේ සැප විඳින්න. තේරුණ ඒ මොකද? මැරුණයින් පස්සේ හොඳ තැනක උපදින්න. තේරුණා? දැන් ඒ අදහසින් තමයි මේ දෙවියෝ මේ සමිද්දි ස්වාමින්වහන්සේ ළඟට එන්නේ. ඒ මොකද එන්නේ? මේ ස්වාමින්වහන්සේ හරි තරුණයි. ඊට පස්සේ මේ දෙවියෝ හිතනවා මේ තරුණ ස්වාමින්වහන්සේලා මේ මනුස්ස ජීවිතයේ විඳින්න තියෙන දේවල් නොවිඳ උන්වහන්සේලා මේ පැවිදි වෙලා, කියන්නේ මරුණයෙන් පස්සේ ලබන්න තියෙන සැපයක් බලාපොරොත්තු වෙයි කියලා හිතාගෙන තමයි දෙවියෝ දැන් මේ සමිද්දි ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා හසෙම ඉඳගෙන මෙහෙම ගාතාවක් කියනවා. බලන්න. අබුත්වා භික්කසි භික්කු නහි බුත්තාන භික්කසි. බුත්තාන භික්කු භික්කුස මාතං කාලෝ උපජ්ජගාති. අබුත්වා භික්කසි භික්ඛු. මොකක්ද ඒක තියෙනවා? මහාන නැත්නම් ස්වාමීන් වහන්ස නුඹ වහන්සේ අබුත්වා භික්කසි, ඒ කියන්නේ වළඳන්නේ නැතුව තමයි සිඟමනේ වඩින්නේ. මොකද්ද මේකේ තේරුම? අබුත්වා කියන්නේ මොකද්ද? වළඳන්නේ නැතුව. භික්කසි, සිඟමනේ යනවා, පිණ්ඩපාතේ යනවා. එතකොට අබුත්වා බික්ක සිබික්කු ඔබ වහන්සේ වළඳින්නේ නැතුව තමයි පිණ්ඩපාතේ වඩින්නේ. නහිබුත්තාන බික්කසි ඔබ වහන්සේ වළඳලා නෙවෙයි පිණ්ඩපාතේ වඩින්නේ. නහිබුත්තාන බික්කසි. තේරුණාද? එතකොට බුත්තාන බික්කු බික්කුස්ස ස්වාමීන් වහන්සේ වළඳලා තමයි මොකද පිණ්ඩපාතේ වඩින්න ඕන. එහෙම නැත්තම් මොකද වෙන්නේ? කාලය නැති වෙලා යනවා. දැන් මේක තේරුණාද? දැන් දෙයිය කියන්නේ කොහොම කරන්න කියලාද? වළඳලා ඉවර වෙලා පිණ්ඩපාතේ. දැන් මේ මොන දේවල් ගැනද කිව්වේ? මේ කියන්නේ මොකද්ද? දිව්‍ය ඇවිල්ලා මේ පංචකාම සම්පත්තිය ගැන. එතකොට අබුත්තා බික්කසි බික්කු ඔබ වහන්සේ මේ පංචකාම සම්පත්තිය විඳින්නේ නැතිව මොකද්ද කරන්නේ? හිඟමනේ යනවා. නැත්තම් පිණ්ඩපාතේ යනවා. එතකොට හැබැයි ස්වාමින්වහන්සේ මොකද්ද කරන්න ඕන? වළඳලා තමයි පංචකාම සම්පත්තිය භුක්ති විඳලා තමයි කොහෙද පිණ්ඩපාතේ වඩින්න ඕන. එහෙම නැත්තම් මොකද්ද වෙන්නේ? මේ පංචකාම සම්පත්තිය සාමින් වහන්ස හැම කල්හිම විඳින්න බෑ. නැත්නම් ඔබට කාලය නැති වෙලා යනවා. තේරුණාද? ඔබ වහන්සේ වළඳලා නිවේ සිඟන්නේ, ඔබ වහන්සේ නොවළඳයි සිඟන්නේ. සාමින් වහන්ස ඔබ වහන්සේ වළඳලායි සිඟන්ට ඕන. නැත්නම් ඔබට කාලය නැති වෙලා යනවා. එතකොට මේ පංචකාම සම්පත්තිය පිළිබඳව කියන්නේ. එතකොට මේ සමිද්දි සාමින් වහන්සේ උත්තරයක් දෙනවා. කාලං වෝහං නජානාමි චන්නෝ කාලෝ නදිස්සති. මොකද කියන්නේ? කාලය කියන එක වැහිලා තියෙන්නේ. කාලං වෝහං නජානක මම කාලය කියන එක දන්නේ නැහැ. කාලං වෝහං නජානාමි වෝ අහං මේ කාලය කියන එක මම දන්නේ නැහැ. චන්නෝ කාලෝ නදිස්සති කාලය කියන එක වැහිලා තියෙන්නේ. දැන් මේ තස්මා අබුත්තා බික්ඛාමි, ඒ නිසා මම මේ වළඳන් නැතුව සිංගමනේ යනවා. ඒ කියන්නේ මේ පංචකාම සම්පත්තිය භුක්ති විඳින්න නැතුව සිංගමනේ යනවා. නැත්තම් මට මේ බ්‍රහ්මචාරියාව ගෙවන්න ගත කරන්න කාලයක් නැති වෙලා යාවි. මාමං කාලෝ උපජ්ජග. තේරුණාද? එතකොට මේ කාලය වැහිලා තියෙන්නේ කියලා කියනවා. කාලය කියන එක මම දන්නේ නැහැ කියලා කියනවා. එතකොට මේ කාලය කියන එක කිව්වොත් එහෙම ඉර තියනවා, ඉර හඳ තියනවානේ. ඉරට හඳට දැන් අපි හිතමු මේ කාලය අපි ගණන් කරන දැන් අද 2018 6 වෙනි මාසේ 15 නේ. එතකොට මෙහෙම දිනයක් පනවන්න එක කියලා එකක් පනවන්න එපා කොත්තරින් හරි. එහෙම නේද? එතකොට ඒ එක පනවන්නට කලින් කාලය තිබුණ නැද්ද? තිබුණා. තිබුණා. එතකොට අනිත් වගේ මේ කාලය කොතනින් පටන් අරගෙන තියෙනවද? කොතනින් අවසන් වෙනවද කියලා එහෙම නිගමනයක් කරන්න බෑ. ඇයි එහෙම නිගමනයක් කරන්න බැරි? ඒ දැන් කාලය කියන එක දැන් අපි ඉරට හඳට සාපේක්ෂව තමයි දැන් අපි කාලය ගණන් කරන්නේ. එතකොට දැන් ඉර එහෙම පායලා දැහැල යනකොට එකයි කියලා ගණන් කරනවා. අහව එහෙනම් එකයි කියලා ගණන් කරනවා. තේරුණාද? එතකොට මෙන්න මේ කාලය කියන එක අර ඉරට හඳට සාපේක්ෂව අපි ගණන් ගන්න. හැබැයි මේ කාලය කියන එක දැන් අපිට මේ ඒක තේරෙන්නේ නැති වැහිලා තියෙන නිසා තමයි ඒක නොතේරෙන නිසා තමයි අපි අන්නරක පාවිච්චි කරන්නේ. මොකද ඔරු ලෝසුවක් පාවිච්චි කරන්නේ. එතකොට මේ කාලය කියන එක රූපයට සාපේක්ෂයි. මේ මම මේ ඒ වගේම වේදනාවට සාපේක්ෂයි. සංඥාවට සාපේක්ෂයි. සංකාරයට සාපේක්ෂයි. විඥාණයට සාපේක්ෂයි. මේ කියන පංචස්කන්ධයට මොකද මේ කාලය සාපේක්ෂයි. ඒක නිසා තමයි පංචස්කන්ධය දන්නේ රහතන් වහන්සේ මේ පංචස්කන්ධයේ පිරිසිදු දකින්නකොට මොකක්ද ඉක්මවන්නේ? කාලය ඉක්මවනවා. දැනට ওই ටික ওই විදිහට දැනගමු. ඉස්සරහට මේ කතා වෙනවා. තේරුණාද මේ කියපු එක? එතකොට අන්න එහෙම එකක් තමයි මේ කාලය. එතකොට ඒක මේ ස්වාමීන් වහන්සේන කාලං වෝහන්න ජානමි. මම කාලය කියන එක දන්නේ නැහැ. ඒ චන්නෝ කාල නොදිස්ස කාලය කියන එක වැහිලා තියෙන්නේ. එහෙම නේ? කාලය වැහිලා තියෙන්නේ. තස්මා අබුත්වා බික්ඛා මේ නිසා මම වළඳන්නේ නැතුව. ඒ කියන්නේ මම පංචකාම සම්පත්තිය වළඳන්නේ. භුක්ති විඳින්නේ නැතුව මම මේ සිංගමනේ යනවා. නැත්තම් මොකද වෙන්නේ? මොකේද මදි වෙන්නේ? බ්‍රහ්මචාරී. ආ. බ්‍රහ්මචාරී ජීවිතය ගත කරන්න කාලය නැතිලා යනවා කියන. ඊට පස්සේ මොකද වෙන්නේ? අතකෝසා දේවතා පටවියම් පටිත්ත හිත්වා ආයස්මන්තං සමිද්ධින් ඒතද වෝච. මේ දේවතාවිය අර අහස හිටපු දේවතාවිය මොකද කළේ? පොළොවට බැස්සා. පොළොවට බැහැල ඉවර වෙලා සමිද්ධි ස්වාමීන් වහන්සේට මේ විදිහට කියනවා. දහරෝතම් බික්කු පබ්බජිතෝ සුසුකාල කේසෝ භද්‍රේන යොබ්බනේන සමන්නාගතෝ පටමේන වයසා අනිකීලිතාවි කාමේසු බුංජ බික්කු මනුස්ස කාමේ මා සන්දිට්ටිකං හිත්වා අකාලිකං අනුධාවීති. එතකොට සාමින් වහන්ස ඔබ වහන්සේ ත්වං දහරෝ ඔබ වහන්සේ තාම තරුණ වයසේ සුසුකාල කේසෝ භද්‍රේන යොබ්බනේන සමන්නාගත. ඒ කියන්නේ තාම කළු කෙස් තියෙන්නේ. සුසුකාල භද්‍රේන යොබ්බනේන සමන්නාගත ඔබ වහන්සේ භද්‍ර යෞවණයෙන් යුක්තයි. පටමේන වයස තම පළමු වෙනි වයසේ. ඒ කියන්නේ අවුරුදු 20ට වඩා අඩු ස්වාමින් වහන්සේ නම. එතකොට අනිකීලිතාවි කාමේසු. ඒ කියන්නේ මේ පංචකාම සම්පත්තිය ඔබ වහන්සේ භුක්ති විඳලා නැහැ. බුඤ්ජ භික්ඛු මනුස්ස කාමේ. ස්වාමින් වහන්සේ මේ පංචකාම සම්පත්තිය තියෙන්නේ මිනිස්යාට භුක්ති විඳින්න. ඒ නිසා ස්වාමීනි මේ මනුස්ස කාමය භුක්ති විඳින්න කියලා මේ දෙවියෝ කියනවා. එහෙම මනුස්ස කාමයේ භුක්ති විඳලා ස්වාමීන් වහන්සේ ඔය කලකින් ලැබෙන, ඒ කියන්නේ අර මරුණයෙන් පස්සේ ලැබෙන සැපේ පස්සේ යන්න. තේරුණානේ? මොකද්ද කියන්නේ? මේ ආත්මේ පංචකාම සම්පත්තියේ විඳලා ඊට පස්සේ ඔය මා සන්දිට්ටිකං හිත්වා අකාලික අනුදාවත් දාවිති. ඔබ වහන්සේ මේ දැන් මෙලොව විඳින්න තියෙන සැප විඳින්නේ නැතුව මා සන්දිට්ටිකං හිත්වා මෙලොව විඳින්න තියෙන සැප පැත්තකින් තියලා ඔබ වහන්සේ පරලෝයේදී ලබන්න තියෙන සැපයක් පස්සේ දුවනවා. තේරුණාද මම කියද? ඔව්. හරි දෙවිවරු ඉන්නේ නේ. ඒකනේ. ඊළඟට මේ සමිද්දි ස්වාමීන් වහන්සේ මේ විදිහට උත්තර දෙනවා. නොක්වාහං ආවුසෝ සන්දිට්ටිකං හිත්වා අකාලිකං අනුධාවීමි අනුධාවාමි. ඒ කියන්නේ මේ දෙවිය නැත්තං ආවුසෝ තමන්ට වඩා පහළ කෙනෙකුට නැත්තං වයසින් පහළ හෝ ධානයකින් සමාපත්තියකින් පහළ හෝ එහෙම කියනවා. මොකක් කියලාද කියන්නේ? ආවුසෝ කියලා තමයි සඳහන් කරන්නේ. දොන මේ දෙවියන්ට කියනවා දෙවිය නොකාහං ආවුසෝ සන්දිට්ටිකං හිත්තා අකාලිකං අනුධාවී දහවාමි. මම මේ මෙලොවදී ලබන්න තියෙන සැප අත්හැරලා මරුණයින් පස්සේ ලබන්න තියෙන සැප පස්සේ දුවන කෙනෙක් නෙවෙයි. මොකද්ද කියන්නේ? මම මෙලොවදී ලබන්න තියෙන සැප අත්හැරලා මරණයෙන් පස්සේ ලබන්න තියෙන සැපේ පසුපස යන කෙනෙක් නෙවෙයි. කාලිකංච කවාහං ආවුසෝ හිත්වා සන්දිට්ටිකං අනුදහවාමි. මොකද්ද? කලකින් ලබන්න තියෙන නැත්නම් මරුණයින් පස්සේ ලබන්න තියෙන සැප පැත්තකින් තියලා මොකද්ද? සන්දිට්ටිකං අනුද්ධාවාමි. මෙලෝ වශයෙන් මේ මෙලෝදී ලබන්න පුළුවන් සැපය පසුපස තමයි මම ලුහු බඳින්නේ. තේරුණාද මේ කියපු කාරණා? එතකොට එහෙම කියලා කියනවා, කාලිකාහි ආවුසෝ කාම වුත්තා භගවතා. ඒ කියන්නේ බහු දුක්ඛා බහු උපායාස ආදීනෝ එත්ත බෙයියා. දෙවිය කාලිකංච කාහං ආවුසෝ, කාලිකාහි ආවුසෝ කාම වුත්තා භගවතා. සාමි දෙවිය මේ කාමයෝ කියන ඒවා මොනවද? කාමයෝ කියලා කියන්නේ ඇසට පේන රූපය. ඒකට කියනවා රූප. දැන් අපි ඇහැට පේන රූපයක්, රූපයක් පෙනිලා ඒක උපාදාන කරනවා. තේරුණා? ඒකට බැඳෙනවා. ඒකට කියන්නේ මොකක්ද කියලාද? රූප කාමය. ඊළඟට කනට ඇහෙනවා ශබ්දයක්. දැන් ලස්සන සින්දුවක් ඇහෙනවා මොකක්? අපි ඒක උපාදාන කරනවා. එතකොට මොකක්ද? ශබ්ද කාමය. එතකොට නහසයට ගඳ සුවඳ දැනෙනවා. මොකද්ද? ගන්ධ කාමය. දිවට රසයක් දැනෙනවා. රස කාමය. ශරීරයට සීතලක් උණුසුමක් දැනෙනවා. පොට්ටබ්බ කාමය. ඔන්න ඔය කියන පංචකාම සම්පත්තිය බුදුපියාණන් වහන්සේ සඳහන් කරනවා. මොකක් කියලාද? කාලිකාහි. මොකද? කාලයකට අයත් වුණු එකක්. තේරුණා? මේ ඇහැට පේන රූපය මුකේට අහුවෙච්ච එකක්ද? ඇහැ මුකේට අහුවෙච්ච එකක්ද? කනට ඇහෙන ශබ්දය මුකේට අහුවෙලාද තියෙන්නේ? ඒක තමයි ටික වෙලාවක් එකම සින්දුව ඇහුවාම. ඇයි ටික වෙලාවක්? වෙලාවක්. ඒ කියන්නේ මොකද්ද? කාලය. තේරුණා? එතකොට අපේ සාසනය තුල, මේ සාසනය තුල ඔන්නේ ඇහැට පේන රූපය. තේරුණා? ඇහැට පේන රූපේ නිසා අපි තුල ඇති වෙනෝ නම් උපාදානය. මේ ඇහැට කනට ඇහෙන ශබ්දේ නිසා ඇති වෙනෝ නම් උපාදානය. මේකට තමයි කියන්නේ පංචකාම සම්පත්තිය. එතකොට මේ පංචකාම සම්පත්තියම අපේ ශාසනය උගන්වන්නේ මොන මුකේට අයිති කියලාද? කාලයට අයිති. ඒ කියන්නේ කාලයට අයිති කියන්නේ මොකද්ද? ස්ථීර සැපයක් තියනවාද? නැහැ. කාලයකට අයිති කියන්නේ ඒ කාලේ. ඔව්. ඒ වෙනස් වෙන සැපයක්. තේරුණාද? මේ තේරෙනව නේද මේ කියන්නේ? ළඟට කියනවා කාලිකාහි ආවුසෝ කාම වුත්තා භගවත. භාග්‍යවතුන් වහන්සේ කියලා තියෙන්නේ දෙවිය මේ කාමයෝ කියන දෙය. දැන් මේ දෙවියෝ කියන්නේ මොකක් කියලාද? බෝහන්සේ පංචකාම සම්පත්තියේ භුක්ති විඳින මේ හිඟමන යන එක පස්සේ කරන්නේ. හිඳපාත යන. එහෙමනේ කියන්නේ. එතකොට මේ සමිද්ධි ස්වාමීන් වහන්සේ කියනවා මේ කාමයෝ කියන දේවල්, මේ ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, පොට්ටබ්බ කියන මේ කාමයෝ කාලයට අයිති වෙලා තියෙන්නේ. තේරුණාද? එතකොට ඒ කාලයට අයිති ඒවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන බහු දුක්ඛා බොහෝ දුක් ඇති කරනවා. දැන් කාලයට අහු වෙලා තියෙන එක වෙනස් වෙනකොට මොකද වෙන්නේ? දුක් ඇති වෙනවා. කපිතම හොඳ සින්දුවක් අහන්න ඕන. දැන් කවුරු හරි ඉන්න බාධා කරන මොකද වෙන්නේ? දුකයි. එතකොට මේ කාලයකට අහු වෙච්ච මේ පංචකාමයෝ බහු දුක්ඛා බොහෝ දුක් ඇති කරනවා. බොහෝ උපායාස බහු උපායාස බොහෝ උපායාස නැත්නම් වෙහෙස ඇති කරනවා. ඒ වගේම ආදීනව එත්ත බෙහියා බොහෝ ආදීනව සහිතයි. බොහෝ ආදීනව සහිතයි. එත්ත බෙහියා මේ විදිහට තමයි භාග්‍යවතුන් වහන්සේ මේ පංචකාමයන් පිළිබඳව දේශනා කරලා තියෙන්නේ කියලා කියනවා. සන්දිට්ඨිකං අයන්දමු. මම මේ එහෙම කියලා කියනවා මේ දෙවියන්ට. හැබැයි මේ මම පිළිපදින දහම කවුද දැන් මේ කියන්නේ? සමිද්දි ස්වාමීන් වහන්සේ කියනවා අර දෙවියට මම පිළිපදින දහම මොකක් එකක්ද? සන්දිට්ඨිකෝ. සන්දිට්ඨිකෝ කියලා කියන්නේ මෙලොවදීම විපාක ලබන්න පුළුවන්. ඉරවසේ තවත් කෙටියෙන් ගත්තොත් එහෙම මොහොතක් මොහොතක් පාසා සැනසිල්ල ලබන්න පුළුවන්. එතකොට එවැනි දහමක් තමයි සන්දිට්ටිකෝ අයන් දම්මෝ. මේ මම පිළිපදින දහම සන්දිට්ටිකයි. මෙලොවදි සැප ලබන්න පුළුවන්. අකාලිකෝ කාලේ රයිති නෑ. දැන් තේරෙනවද අකාලිකයි කිව්වහම කොහොමද තේරුනේ? දැන් හිතන්න මේ විදිහට, දැන් මේ මහා කල්පයක් මේ තියෙන්නේ. දැන් මේ මහා කල්පයේ මහා භද්‍ර කල්පයක් මේ තියෙන්නේ. මේ මහා භද්‍ර කල්පයේ බුදුරු කී දෙනෙක් පහල වෙනවද? පස්නව. දැන් කීනම පහල වෙලා තියෙනවද? දැන් හතර දෙනෙක් නම පහල වෙලා බුදුවරු පිරිනුවන් පාල ඉවරයි. තව එක බුදුහාමුදුර කෙනෙක් පහල වෙන්නේ. ඒකත් මගේ අරුණාම. තව තියෙන බුද්ධ ශූන්‍ය කල්ප. ඊට පස්සේ එහෙම බුද්ධ ශූන්‍ය කල්ප මහා රාසියක් තියෙනවා. කොච්චරක්ද කොහොමද කියලා විස්තර කරන්න අමාරුයි. ඉතින් එතකොට අර පෙර හිටපු බුදුවරු, දැන් ගෞතම බුදුන් වහන්සේට කලින් හිටපු බුදුවරු දේශනා කළේ අවබෝධ කළේ මේ මේ ධර්මයේම තමයි. එතකොට ටික කාලයගේ යෑමෙන් මොකද උනේ? ඒ ශාසන නැතිවෙනවා. ඔව්, පරිහානියට ගියා. විපරිණාමයට පත් වුණා. ඊපස්සේ ගෞතම බුදුන් වහන්සේ පහළ වෙලා අවබෝධ කළේ අර පෙර බුදුහාමුදුරුව අවබෝධ කරපු ධහම දහමක්ද ඊට පරිබාහිර දෙයක්ද? ඒ ධහමමයි. එතකොට ඒ ධහම දිරා ගියාද අර කාලේදී? දැන් ඒ ගෞ දැන් කශ්‍යප බුදුහාමුදුරුව ගම් ධහම දිරා ගියා. ඔව්. එහෙනම් ඒ ධහම මොකද්ද? ධහම කාලයකට අයිතිද එතකොට? එහෙනම් කාලයකට අයිති නම් තමයි මොකද්ද? දිරා යන්නේ. දැන් කාමයෝ කාලිකයි. තේරුණා? ඒ නිසා තමයි දිරා යන්නේ. ක්ෂය වෙලා යනවා. තේරුණා? එතකොට නමුත් මේ ධර්මය අකාලිකයි. දැන් තේරුණාද අකාලිකයි කියන එක? ඒ කියන්නේ කාලයකට අයිති නැහැ. අන්න එහෙම ධහමක් තමයි මම පිළිපදින්නේ. ඒ වගේම කාලිකෝ ඒහි පස්සිකෝ, ඒ කියන්නේ ඒව බලව කියලා පෙන්වන්න සුදුසුයි. මේ ධර්මය ඒව බලව කියලා පෙන්වන්න සුදුසුයි. හරියට තමන්ගේ අතේ තමන්ට හම්බ වෙන වටිනා කියන මණිකක්. තේරුණා? වටිනා කියන මණිකක් හම්බ වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ දන්න දන්න අයට කියනවා මගේ ළඟ මණිකක් තියෙනවා. හැබැයි දැන් නම් කිව්වොත් එහෙම හරි අපහසුතාවයට පත් වෙනවා. ඇයි මේ වටිනා කියන යමක් තියෙනවා නම්, වටිනා කියන යමක් තියෙනවා නම් එන්න එන්න මේක බලන්න, මේක බැලිය යුතුයි කියලා කතා කරලා පෙන්නනවා. අන්න ඒ වගේ එව බලව කියලා දැන් කීමට සුදුසුයි. ඒක දහමේ විස්තර කරනවා. දැන් පොඩි කෙනෙකුට වැඩිහිටියෙකුට විධානය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පොඩි අය වැඩිහිටියන්ට විධානය කරන්නේ නැහැ නේද? වැඩිහිටියනි පොඩි අයට. හැබැයි පොඩි කෙනෙකුට පුළුවන් අම්මා තාත්තට උවද විධානය කරන්න පුළුවන් යමු බණක් අහන්න කියලා. තේරුණා? අන්නේ ඒ වගේ විධානය කරන්න සුදුසුයි. ඇයි ඒ? ඇවිල්ලා මේ ධර්මයේ මේ ධහමට ඇවිල්ලා බැලුවහම තියෙන්නේ තමන්ගේ විමුක්තිය නිසා. තේරෙනවද? එව බලව කියන සුදුසුයි ඒ කුමක් නිසාද? විමුක්තිය. ඒ ධහමට ඇවිල්ලා බැලුවහම තියෙන්නේ තමන්ගේ විමුක්තිය. ඒ නිසා එව බලව කියන සුදුසුයි. එහෙනම් ගැඹුරු ලිඳක් තියෙනවා. ඒකේ අඩිය තියෙන්නේ ගොඩාක් යටි. අඩි 2-300ක් යටින් කියමු. අපි ওই ලින්ද දැක්කහම වටේ ඉන්න නාට එන්නකො මේ ලින්දේ ගැඹුර බලන්න කියලා කතා කරලා පෙන්නනවා. මම නම් මෙහෙම එකක් දැක්කෙම නැහැ, මේ දැක්කම තමයි කියලා පෙන්නනවා. අන්න ඒ වගේ අර තමන් මේක මෙහෙම කතා කරලා විධානය කරලා පෙන්වන්න සුදුසුයි. දැන් ලින්ද පෙන්නනවට වැඩිය මේ ධර්මයේ පෙන්වන්නක සුදුසුයි. හේතුව ඇයි? ආවහම බලන්න තියෙන්නේ තමන්ගේ විමුක්තියම තමයි. හොඳයි. ඕපනයිකෝ. ඕපනයිකෝ කියන්නේ සිතට එළඹවා ගැනීම සුදුසුයි. මේ ධර්මය මේ මේ මේ ධර්මය හිතට පමුණුවාගෙන වාසය කිරීම සුදුසුයි. පච්චත්තම් වේදිතබ්බෝ. නුවණ තම තමන්ගේ බුද්ධියේ ප්‍රමාණයට තම තමන්ගේ නුවණේ ප්‍රමාණයට අවබෝධ කළ යුතු දහමක් කියලා මේ සමිද්දි සාමින් වහන්සේ දේශනා කරන මම පිළිපදින්නේ මෙන්න මෙහෙම දහමක්. දැන් ඔකතන ಗುಣ කීයක් තියෙනවද? ධර්මයේ ಗುಣ කීයක් තියෙනවද? එතකොට ධර්මයේ මේ ಗುಣ 6 පිළිබඳව කියනවා. මොකද්ද? එකක් තමයි සන්දිට්ඨිකයි. සන්දිට්ඨිකයි කිව්වේ කාලයකටයි. සන්දිට්ඨිකයි කිව්වේ මෙලෝ වශයෙන් විපාක ලබන්න පුළුවන්. මෙලෝ වශයෙන් මේ දහ සැපය ලබන්න පුළුවන්. එතකොට අකාලිකෝ කාලයකට අයිති නැහැ. ඒහි පස්සිකෝ ඒව බලව කියලා විධානය කරන්න සුදුසුයි. තේරුණානේ? ඒ නිසා යම් යම් බණක් අහන්න කියලා කණින් ඇදන් යන සුදුසුයි. ඒක නිසා තමයි බෝධිසත්වය කණින් ඇදගෙන ආවේ. තේරුණා? ආ. ඒකට සුදුසුයි එහෙම කරන්න. කන් වලින් ඇදන් ඉන්න එහෙම යන්න පාගන්න. එහි පස්සිකෝ ඕපනයිකෝ ළඟට ආ අන්නේ කණින් ඇදන් ගන්න සිදුණු විපාකයට තමයි බෝධිසත්වයන් වහන්සේට සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන්න උනේ. තේරුණා? ඇයි භාග්‍යවතුන් වහන්සේට මුලින්ම බෑ අපහැදුනා. ඔය මුඩු මහනගෙන් මට බනහන්න ඕනේ නෑ කිව්වා. ඔව්. දැන් ඒ ඊටසේ ඕපනයිකෝ සිතට පමුණවාගෙන වාසය කිරීම සුදුසුයි. පච්චත්තං වේදිතබ්බෝ තමන්ගේ නුවණේ ප්‍රමාණයට වටහා ගත යුතු දහමක් තමයි මා මේ පිළිපදින දහම කියලා කාටද මේ කියන්නේ? දේවතා. දෙවියෝ මොකද්ද කියන්නේ? ඒ කියන්නේ ඔව් දෙවියෝ කියුවේ මොකද්ද? පංචකාම සම්පත්තිය භුක්ති විඳලා පස්සේ ওই මරුණෙන් පස්සේ ලැබෙන සපය ගැන ලුහු බඳින්න කියලා තමයි කිව්වේ. හොඳයි ඊළඟට කතංච බික්කූ කාලිකා මේ වචන හොඳට හිතන්න. කතංච බික්කූ කාලිකා කාම වුත්තා භගවතා බහු දුක්ඛ බහු උපායාස ආදීනෝ එත බෙය්‍ය. ස්වාමීන් වහන්සේ කොහොමද කාමයෝ කාලික වෙන්නේ? කොහොම ස්වාමීනි කොහොම ස්වාමීන් වහන්සේ කොහොමද මේ රූපකාමයේ ශබ්දකාමයේ ගන්ධකාම රසකාම පොට්ටබ්බකාම කියන මේ කාමයෝ කොහොමද කාලයකට අයිති වෙන්නේ? කතං සම්දිට්ඨිකෝ අයං ධම්මෝ අකාලිකෝ එහිපසි ගෝපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිති. කොහොමද ඔබ වහන්සේ පිළිපදින දහම මොකද්ද සම්දිට්ඨික වෙන්නේ, අකාලික වෙන්නේ, ඒහිපස්සික වෙන්නේ, ඕපනායික වෙන්නේ, පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤුහිත වෙන්නේ කොහොමද කියලා අහනවා. තේරුණාද? කාමය කොහොමද කාලයට අයිති වෙන්නේ? ඔබ වහන්සේ පිළිපදින දහම කොහොමද අකාලික වෙන්නේ? තේරුණාද කියන්නේ? තේරුණා නේද? ඊළඟට මේ සාමින් වහන්සේ කියනවා අහංකෝ ආවුසෝ නවෝ අචිර පබ්බතු අදුන අදුනාගතෝ ඉමං ධම්ම විනය. දෙවිය මම අචිර පබ්බති ජිතෝ මම මේ පැවිදි වෙලා වැඩි කාලයක් වෙන්නේ නැහැ. අදුනාගතෝ මම මේ ධර්ම විනයට ආදුනිකේ. නොකාහං සක්කෝමි විත්තරේන ආචික්කිතුම්. මේ විස්තර වශයෙන් මේක ප්‍රකාශ කරන්න මට පුළුවන් කම නැහැ. අයංසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ රාජගහේ විහෙරති තපෝදාරාමි. ඒ භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කොහෙද වැඩ ඉන්නේ? තපෝදාරාමි වැඩ ඉන්නවා. තං භගවන්තං උපසංකමිත්වා ඒතමත්තං පුච්චෙයාසි. ඒ භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මොකද්ද ඒතමත්තං පුච්චෙයාසි ඔබ මේ ඔබේ ප්‍රශ්නේ අහන්න. මේ සාමින්වහන්සේ කියනවා මේ මම පැවිදිලා වැඩි කාලයක් වෙන්නේ නැහැ. මම මේ ධර්ම විනයට ආදුනිකයි. ඒ නිසා ওই ප්‍රශ්නේ ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ ඉන්නවා තපෝදාවේ. තපෝදාරාමේ ඒ භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්නය විමසන්න. විමසන්න. තම් භගවන්තං පුච්ච යතා තේ භගවා ව්‍යාකරෝති තථාතං ධාරේයති. භාග්‍යවතුන් වහන්සේ යම් ආකාරයට දේශනා කරනවා නම් ඒ ආකාරයට අහලා දැනගන්න කියලා කිව්වා. තේරුණා? දැන් මේ තින්දන ගන්න තේරුණා? නොකෝ බික්කු සූකරෝ සෝ භගවා අම්මේහි උපසංකමිතුන් අඤ්ඤාහි මහේසක්කාහි දේවතාහි පරිවුතෝ. මේ සාමින් වහන්ස ඒ භාග්‍යවතුන් වහන්සේ ළඟට නොකෝ බික්කු සූකරෝ සෝ භගවා අම්මේහි උපසංකමිතුන් සාමීනි ඒ භාග්‍යවතුන් වහන්සේ ළඟට මට යන්න නසූකරෝ හැකියාවක් නැහැ. ඇයියේ අඤ්ඤාහි මහේසක්කාහි දේවතාහි පරිවුතෝ. ඒ භාග්‍යවතුන් වහන්සේ මහේසාකිය වූ දෙවිවරු විසින් පිරිවරලා ඉන්නේ. සචේකෝ තම් බික්කු තම් භගවන්තං උපසංකමිත්වා ඒතමත්තම් පුච්චෙයාසි මයම්පි ආගච්චෙයාම ධම්මසවනායාති. සාමින් වහන්ස ඔබ වහන්සේ ගිහිල්ලා මේ ප්‍රශ්නය භාග්‍යවතුන් වහන්සේගෙන් අහන්ට මමත් එනවා ධර්මය ශ්‍රවණය කරන්න කියලා මේ සම්මිද්දි සාමින් වහන්සේට කියනවා. එතකොට ඒවමා උසෝති කෝ ආයස්මා සම්මිද්දි තස්සා දේවතාය පටිසුත්වා යේන භගවා තේන උපසංකම්. මේ භාග මේ සම්මිද්දි සාමින් වහන්සේ මේ දේවතාවියට පිළිතුරු දීලා භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමුණුණා. උපසංකමිත්තා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා සමිද්ධි භගවන්තං ඒතද වෝච. භාග්‍යවතුන් වහන්සේට වැඳලා එකත් පසක ඉඳගෙන භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට කියනවා. ඉදාහම් බන්තේ රත්තියා. අර සිදුවීම දැන් කියනවා. දැන් ඒක අපහම මුලින්දල කියන්න ඕනේ නැහැ. ආ. දැන් මේ සිදුවුණු සිදුවීම භාග්‍යවතුන් වහන්සේට කියනවා. මේ මම මේ විදිහට තපෝදාරාමයට ගියා. මුව මුණත ප්‍රයසෝද මේ වෙලාවේ දිවි කෙනෙක් ඇවිල්ලා මගෙන් මේ විදිහට ප්‍රශ්නයක් ඇහුවා. ඊපස්සේ මම මෙන්න මේ විදිහට උත්තර දුන්නා. මම මේ මෙලොව සැප අත්හැරලා පරලොව සැප මරුණයින් පස්සේ ලැබෙන සැපයක් පිණිස යන කෙනෙක් නෙමෙයි. මම ඊටවස්සේදී එහෙම මේ කාමියෝ කියන එක මම දේශනා කළා. භාග්‍යවතුන් වහන්සේ මේක කාලිකයි. මම පිළිපදින දහම අකාලිකයි. එතකොට මේ දෙවියෝ ඇහුවා කොහොමද කාමියෝ කාලික වෙන්නේ? කොහොමද මා මේ ඔබ වහන්සේ පිළිපදින දහම අකාලික වෙන්නේ? මම කිව්වා සාමින් වහන්ස මම පැවිදි වෙලා වැඩි කාලයක් වෙන්නේ මේ ධර්ම විනයට මම අලුත්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ තපෝදාරාමේ වැඩ ඉන්න ගිහිල්ලා අහන්න කියලා. එතකොට මේ දෙවියෝ කිව්වා භාග්‍යවතුන් වහන්සේ මහේසාක්‍ය වූ දිවි දේවතාවුන් විසින් පිරිවරලා ඉන්නේ. ඒ නිසා පැමිණෙන්ට බෑ කියලා. ඒ නිසා මට ගිහිල්ලා ඒ දෙවියෝ වෙනුවෙන් මේ ප්‍රශ්නය අහන්න කියලා කිව්වා. එහෙනම් කිව්වහම ඒවං බුත්තේ බන්තේ සා දේවතා මං ඒතද වෝච. ඒවං බුත්තේ බන්තේ සා දේවතා මං ඒතද වෝච. නොකෝ බික්කු සූකරෝ. අර විදිහට කියනවා. මට මේ භාග්‍යවතුන් වහන්සේ ළඟට සමීප වෙන්න බෑ. මහේසාක්‍ය වූ දෙවි දේවතාවුන් විසින් පිරිවරලා ඉන්නේ. ඊළඟට මට කිව්ව ඔබ වහන්සේ ගිහිල්ලා මෙහෙම ප්‍රශ්නය අහන්න මමත් එනවා ධර්මය ශ්‍රවණය කරන්න කියලා කිව්වා. අනෙතන කියනවා සචේ බන්තේ තස්සා දේවතාය සච්ඡං වචනා. සාමීනි ඒ දේවතාවගේ වචනය සත්‍යයක් නා. මොකද ඉදසා දේවතා අවිදුරේති. ඒ දේවතාවිය මේ නොදුරෙම ඉන්න ඕනි සාමින් වහන්ස කියලා මේ බුදුහාමුදුරට ප්‍රකාශ කරන මේ සමිද්දි සාමින් වහන්සේ. ඒවං වුත්තේසා දේවතා ආයස්මන්තං සමිද්ධින් ඒතද වෝච. මෙහෙම කිව්වහම අර දේවතාවිය මේ සමිද්ධි ස්වාමීන් වහන්සේට කියනවා, පුච්ච බික්ඛු අයමහං අනුප්පතාති. ස්වාමීන් වහන්ස අහන්න ඔය ප්‍රශ්නය, ස්වාමීන් වහන්ස ඔය ප්‍රශ්නය අහන්න මම පැමිණිලා ඉන්නේ කියලා කියනවා. එන්නේ නිසා තමයි අපි බණ කියන්න කලින් දේවතා ආරාධනාවක් කරන්නේ. ඇයි ඒ? දිවුරුත් බණ අහන්න පැමිණිච්ච නිසා. හොඳයි. එතකොට අන්න ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, මේ දේවතාවියට අතකෝ භගවා තං දේවතං ගාතාය අජ්ජබාසි. ඒ දේවතාවියට භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට ප්‍රකාශ කරනවා. මේ දේවතාවීට තියෙන ප්‍රශ්නේ මොකද්ද දැන් මතක් කරගන්න? කාමිය කොහොමද කාලික වෙන්නේ? ධර්මිය කොහොමද අකාලික වෙන්නේ? තේරුණාද? එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, අක්කේය සංඤිනෝ සත්තා අක්කේයස්මින් පතිට්ඨිතා අක්කේය අපරිඤ්ඤාය යෝගමායන්ති මච්චුනෝ. මේ පංචස්කන්ධයට කියන තව නමක් තමයි අක්කේය කියලා කියන්නේ. අක්කේය කියලා කියන්නේ පංචස්කන්ධයට කියන නම. පංචස්කන්ධය කියන්නේ මොනවද? රූපස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය, විඥාන ස්කන්ධය. ඔය පහට කියන මොකක් කියලාද? පංචස්කන්ධය. ඒකට කියන නමක් තමයි මොකක්ද? අක්කේය කියලා කියන්නේ. දර කවුරු හරි මේ පංචස්කන්ධයට කියන නම. එතකොට කවුරු හෝ කෙනෙක් දැන් හොයනවා, දැන් ඇත්තටම දැන් සසර යන්නේ කවුද? දැන් සසරේ මැරෙමින් ඉපදෙමින් යන්නේ කවුද? හවුල යන්න පුළුවන්. සත්‍යය නැත්නම් මම. එහෙමනේ, මම කියන්නේ සත්‍යය. එතකොට මේ සත්ත්ව පුද්ගල සංඥාව පැන වුණේ කොහොමද? දැන් මේ මමනේ, දැන් මෙහෙම සසර යන්නේ කවුද? මම නැත්නම් සත්‍යය. එතකොට මේ දැන් අපි දහම උගන්වනවානේ, මම කියලා ගන්න පුළුවන් දෙයක් තියනවාද? නැහැ. මගේ කියලා ගන්න පුළුවන් දෙයක් තියනවාද? නැහැ. මගේ ආත්මයකට දක්වන්න පුළුවන් දෙයක් තියනවාද? නැහැ. තියනවා? නැහැ. නැහැ. එහෙනම් සසර ගමනේ යන්නේක් දක්වන්න පුළුවන්ද? නැහැ. ආ? පුළුවන්? නැහැ. දොර මොකද්ද මේ, කොහොමද එහෙනම් මේ සසර ගමනේ දැන් මේ මම කියලා කෙනෙක් පනවගෙන මේ සසර ගමන යනවා. දැන් ඒ අපේ දහමි උගන්වනවා ඕක මුලාව, ඕක බොරුව. මොකද කියන්නේ? ඔහොම එකක් නැහැ. තේරුණාද? මමය කියලා, මගේය කියලා, මගේ ආත්මය කියලා පනවන්න පුළුවන් එකක් නැහැ. එතකොට කවුරු හරි කෙනෙක් හොයනවා මම කියන්නේ කවුද? තමන්ගෙන් හොයනවා. මොකද්ද හොයන්නේ? මම කියන්නේ කවුද කියලා හොයනවා. දැන් මම කියලා කෙනා විස්තර කරොත් එහෙම, මම කියන්නේ කවුද කියලා දක්වන්න වෙන්නේ කොහොමද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහේ එකතුවට තමයි කියන්නේ මොකක් කියලාද? මම කියලා කියන්නේ. ඒතර පහ පැනුනේ නැත්තම්, පහ පැනුනේ නැත්තම් මම කියලා එකක් පනවන්න පුළුවන්. ඒ කියන්නේ පහ එකක් හැටියට නැත්තම් පහ ගුලියක් විදියට නැත්නම් මේ සමූහයක් විදියට ගත්තේ නැත්නම් මේ මම කියන සංකල්පයක් පනවන්න බැ. දැන් මේ පහක් විදියට දැක්කොත්, ඒ කියන්නේ තමන්ගේ තියෙන මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා පහක් තමයි තියෙන්නේ. ඒ පහක් හැටියට දැක්කොත් දැන් ඇත්තටම අපි මම කවුද කියලා හොයාගෙන යන කෙනා පරිේෂණ දෙකක් තියෙනවා. මොකද්ද? අරිය පරිේෂණය සහ අනරිය පරිේෂණය. අරිය පරිේශණය කියලා කියන්නේ මම කවුද කියලා හොයනවා. තේරෙන අනරිය පරිේශණය කියලා කියන්නේ මේ ලෝකය ගැන හොයනවා. ඇහැට පේන දේ ගැන හොයනවා. කනට ඇහෙන දේ ගැන හොයනවා. මේ ආයතන හයට ගෝචර වෙන දේ ගැන හොයනවා. ඒකට කියනවා අනරිය පරිේශණය. එතකොට කවුරු හෝ කෙනෙක් මේ අරිය පරිේශණය කරනවා නම් ඒ කියන්නේ මම කියන කෙනා කවුද කියලා හොයනවා නම් එයා එහෙම හොයන්න ගත්තොත් එයාට අහුවෙන්නේ මම කියලා රූපයක් අහුවෙනවා. තේරුණාද? ඒ කියන්නේ මම කියන්නේ අනිත්පතන වලින් ඇස කරන ආස දිව ශරීරය ඒක තමයි මමනේ. ඒක ඒ රූපය, ඒ රූප කොටස. රූප කොටස. එතකොට ඒකේ තියෙන තව වේදනා කොටසකුත්. නෑ, ශරීරයට වේදනා දැනෙනවා නේනවා. ඒක ස්කන්ධය, ඒක කොටස. අරක රූපස්කන්ධය මේක දැන් ඔව් දැන් රූපය ගත්තාම රූපය 20 දැන් අපි එච්චර දැනගන්න ඕමනා නැහැ. රූපය 28 ආකාරයක් වෙනවා. එතකොට ප්‍රධාන රූප දැන් අපි ඇහි තියනවා චක්කු ප්‍රසාද රූප, සෝත ප්‍රසාද රූප. උහුම කියලා පහක් තියෙනවා නේ. එතකොට ඒ වගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා සතර මහා රූප තියෙනවා. තේරුණාද? ඒ වගේ රූප 28ක් තියෙනවා. ඔකේ ටික ටික ටිකක් අඩුම තරමේ 18ක්වත් දැනගන්න ඕනේ මේ ධර්මයේ තේරෙන්න. තේරෙනවා. එතකොට ඒ අපිට අවු වෙනවා ඉස්සරහට. හොඳයි. එතකොට දැන් කවුරු හරි කෙනෙක් මේ මම කවුද, මම කියන කෙනා කොහොමද පැනුනේ කියලා හෙව්වොත් හොයනවා නම් එයාට පේන්නේ මේ පහක එකතුවක් තමයි තියෙන්නේ. දැන් මේ මම කවුද කියලා හොයන කෙනාට අහුවෙන්නේ මොකක්ද? පහක එකතුවක්. මොන පහේ එකතුවක්ද? රූපස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විඥාන ස්කන්ධය. මේක එකක් හැටියට තමයි මේ අරගෙන තමයි මොකද්ද? මේ මම කියලා එකක් පනවගෙන තියෙන. ඒක පැනවීම. ඒක ඇත්තටම තියෙන එකක්. දැන් මේක පහ වෙන් කළොත් අර පහ වෙන් කළොත් මොකද වෙන්නේ? මම කියලා එක්කනේ නෑ. තේරුණානේ? එතකොට මේ මම පැනුනේ කොහමද? පහ එකතු වෙච්ච නිසා පහ එකක් හැටියට දැන් අරගෙන තියෙනවා. එතකොට අක්කීය සංඤිනෝ සත්තා මේ සත්‍යෝ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ පංච ස්කන්ධ ධර්මයෝ එකක් හැටියට අරගෙන තියෙනවා. තේරුණා නේ? එහෙම තව විස්තර කරනවා නම් ඒ රූපයත් මම කියලා හිතන් ඉන්නවා, මගේ කියලා හිතන් ඉන්නවා, මගේ ආත්මය කියලා හිතන් ඉන්නවා, වේදනාවත් ඒ විදිහට හිතන් ඉන්නවා. ඔය පහ ඔය විදිහටම අර يعني මේ පහ එකතු වෙලානේ තියෙන්නේ. එකතු වෙලා තියෙන නිසා දැන් මේ සත්‍යය කොහොමද හිතන්නේ? රූපය මගේ, වේදනාව මම, සංඥාව මම, සංකාර මම තමයි හිතන්නේ. දැන් රූපය, මේ රූපය මගේ, මේ ඇති වෙන වේදනාව අනුන්ගේනේ, අනුන් විඳවන්නේ නැහැ නේ, මම නෙවෙයි විඳවන්නේ. එහෙනම් වේදනාව මගේ. එහෙනම් මේ ඇති වෙන සංඥා ඒකත් මගේ. එතකොට මේ ඇති වෙන චිත්ත චෛතසික කවුද හිතන්නේ? කාටද දැනින්නේ? එතකොට දැන් මේ සත්‍යයා මේ පංචස්කන්ධය ගැන නොදන්න නිසා තමයි මේ මගේ වෙලා තියෙන්නේ. තේරෙනවද මේක? ඇත්තටම තේරෙනවද? හොඳයි. එතකොට අක්කේය සංඤිනෝ සත්තා අක්කේයස්මින් පතිට්ඨිතා. මෙන්න මේ පංච ස්කන්ධ ධර්මයේ පිළිබඳව මේ නැත්නම් මේ පංචස්කන්ධ ධර්මියෝ එකක් හැටියට අරගෙනම තමයි මේ සත්‍යය උපදින්නේ. දැන් මෙහෙම හිතමු. දැන් අපි මේ කොහේ හරි මැරිලා ඉපදිච්ච අයනේ. එතකොට මව් කුසක හැදුනේ මොකද්ද? කලන රූපය. එතකොට මේ විඥාණය මොකද්ද උනේ? බැසගත්තා. ඒ විඥාණය මොකද්ද තිබුණේ? රූපය මගේ කරගත්තු බව. තේරුණා? මේක එකක් හැටියට පැනවිච්ච බව. තිබුණා. දැන් ඒක තමයි මේ මව කුසක් තුල, කලල රූපයක් තුල පිලිසිඳ ගන්නෙ. එතකොට දැන් මෙහෙම හිතමු. දැන් මම කියනවා කොස් ගෙඩිය කියලා. දැන් රූපයක් එනවා දුලුවට ටීවී එක ඉදිකට එනව නේද රූපයක් දැන් මම කියලා කියන රූපයක් එනවා ඔව් ඈ මම කිව්වහම රූපයක් එනවා මම දන්නේ එක එක මොකක්ද එන්නේ ඇත්තටම හිතලා බලන්න දැන් ඔන්න අන්නාසි කිව්වහම රූපයක් එනවා වාහනේ කිව්වහම ඔලු එනවද රූපයක් වාහනේ එනවා ඈ වාහනේ එනවා ඒක ටීවී එක කිව්වහම එනවා තමයි නේ දැන් මම කිව්වා මේ හැමතැනම එක්කම යන මම කිව්වා දැනීමක් දෙන්න මොකක්ද දෙන්නේ දැනීම මෙච්චර කාලේ අවු හිතුවේ නැද්ද අර හෙත් එක් කරගෙන යනවා මෙහෙත් එක් කරගෙන කවනව පොනව ඔක්කොම නේද දැනීමක් ඒක තමයි මොකක්ද ඇති වෙන්නේ දැනීම අහම රූපයක් ගන්න ඕන නම් අපි අර කණ්ණාඩියට ඉස්සරහට ගිහිල්ලා බලපු එකක් හරි තින්තූර එක මගේ රූපයක් හරි එහෙම එකක් ආයාසයකින් ගන්න ඕන තේරුණා ඇයි එහෙම උනේ අන්නර සත්‍යය අර මව කුස තුල පිලිසිඳ ගන්නකොටම මේ කලල රූපය මේ මගේ කරගෙන ඉවරයි. ඒ නිසා දැන් ඒ ඇහැට ගෝචර වෙච්ච දේ තමයි ටීවී එක, අන්නාසි ගෙඩිය ඒ ඔක්කොම ඒ අර මගේ කරගත්තු රූපයට ගෝචර වෙච්ච ඒවා. ඒව අපිට ටක් ගාලා මතක් කරනකොට එනවා. ඔව් දැන් අර මම කිව්ව ගමන් දැනීම් කොටසක් තමයි එන්නේ. තේරුණාද? ඒ මොකද එකපාරට රූපයක් හිතලා ගන්න පුළුවන් බැරි නෑ. ඒක ආයාසයකින් ගත යුත්තේ අර මේ මේ සත්‍යය මේ මව කුස තුල පිළිසිඳ ගන්නකොටම මේ රූපස්කන්ධය අර මගේ කියලා අරගෙන ඉවරයි. ඒ නිසා එයාගේ ඇහැ එයාගේ වුණා. ඇහැ මගේ වුණා. කන මගේ වුණා. නහසේ දිය ශරීරය මේවා මොකක්ද දුන්නේ? මගේ. මගේ මේ තේරෙනවද මේ කියන්නේ? තේරෙනවද මේ කියන්නේ? හා. එතකොට සත්‍යය දැන් මුලින් සඳහන් කළා මොකක් කියලාද? සත්‍යය කියලා කියන්නේ මෙන්න මේ පංචස්කන්ධයේ එකක් හැටියට ගත්ත සංඥාවෙන් යුක්තයි. එහෙම සංඥාවකින් යුක්ත මේ සඤ්ඤාවකින් යුක්තවම තමයි මේ මව් කුසක් තුල පිළිසිඳ ගන්නේ. අක්කී යස්මින් පතිට්ඨිතා. එහි එවැනිම සඤ්ඤාවක් ඇති කරගෙන දැන් මේ මේ එවැනිම සඤ්ඤාව, ඒ කියන්නේ අර රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ එකක් හැටියට ගත්තු සඤ්ඤාවෙන්ම තමයි මේ මව් කුස තුල පිළිසිඳ ගත්තේ. එතකොට ඒ නිසා තමයි මේ ඇහැ මගේ උනේ. කන මගේ උනේ, නහසය මගේ උනේ, දිව මගේ උනේ, ශරීරය මගේ උනේ මොකක් නිසාද? මොන සංඥාවද? පහ. අන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ එකක් හැටියට ගත්තා. එකක් හැටියට ගන්නකොට මොකද පැනවෙන්නේ? මම කියන එක පැනවෙනවා. සත්වයේ කියන එක පැනවෙනවා. තේරුණාද? දැන් සත්වයේ දක්වන්න බෑ අපිට. රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් තොරව තේරුණා එහෙම එකක් නැහැ එහෙම සත්‍යයක් දක්වන්න බෑ සත්‍යයක් නම් අනිවාර්යයෙන්ම ওই පහ තියෙන්න ඕන දැන් මම කියන්නේ සත්‍යයක් නේ එතකොට එහෙමනම් එයාටත් අර රූප වේදනා සංඥා සංකාර විඥාන පහතිය එතකොට සිය සත්ත්ව සංඥාව සත්ත්ව පුද්ගල සංඥාව පැනවෙන්නේ කොහොමද මේ පහ ඔව් එකක් හැටියට ගන්නවා මේ පහ එකක් හැටියට ගන්න එතකොට තමයි මොකද්ද වෙන්නේ සත්ත්ව පුද්ගල සංඥාව පැනවෙනවා දැන් මේ සංඥාවෙන්ම තමයි මේ පංචස් මේ රූප මේ ස්කන්ධ ධර්ම තුල අපි දැන් පිහිටලා මම පිහිටලා තියෙන්නේ මේ සංඥාවෙන් පනවගත්ත මේ ස්කන්ධ ධර්ම පහක් තුල තේරෙනවද අක්කේ අපරිඥාය ඒ කියන්නේ මේ පංචස්කන්ධය පිරිසිඳ නොදකින නිසා අක්කේය අපරිඤ්ඤාය පංචස්කන්ධය පිරිසිඳ නොදකින නිසා යෝග මායන්ති මච්චුනෝ මොකද මරුවගේ වාසයට වසඟයට යනවා. මොකක් නිසාද? එතකොට මාරය කියලා මරුවගේ වසංගයට මරණයට යන්නේ මොකක් නිසාද? අන්නාරි අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ එකක් හැටියට අරගෙන සත්ත්ව පුද්ගල පඤ්ඤාක්තිය පනවපු නිසා තමයි මොකද්ද මේ මාර්යාගේ ළඟට යන්නේ. කවුරු හරි කෙනෙක් මේක පහක් හැටියට බෙදුවනම් තමන්ගේ මේ අනුන්ගේ නෙමෙයි තමන්ගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේක පහක් හැටියට බෙදාගත්තනම් එතන සත්ත්ව පුද්ගල සංඥාවක් පැනවෙන්නේ නැහැ. එතකොට මේ සසරේ සත්‍යයා මරණයට යන්නේ, සත්‍යයා දිරා යන්නේ, සත්‍යයා ලෙඩටපත් වෙන්නේ, සත්‍යයා මරණයටපත් වෙන්නේ මොකක් නිසාද? මෙන්න මේ ස්කන්ධ ධර්ම පහ පිරිසිඳ දකින්න බැරි නිසා. අපරිඤ්ඤාය කියන්නේ පිරිසිඳ දකින්න බැරි නිසා. තේරුණාද? තේරුණාද? ඒ කියන්නේ දැන් අපි මුලින් කතා කරානේ දැන් මේ සත්ත්ව පුද්ගල සංඥාව පැනවෙන්නේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ටික එකතුනහම තමයි මම කියලා එකක් පැනවෙන්නේ. ඒ මම කියන්නේ සත්ත්ව පුද්ගල සංඥාවමයි. එතකොට මේ සත්ත්ව පුද්ගල සංඥාව පැනවුනේ අර පහේ එකතු වෙන්නේ. එතකොට කවුරු හරි කෙනෙක් මේ පහ වෙන්කලුත් එහෙම යාට සත්ත්ව පුද්ගල සංඥාව නැති වෙනවා. එතකොට ඒ තමයි අරිහතුන් වහන්සේ තමයි ඒක වෙන් කරන්නේ. එතකොට සත්ත්ව පුද්ගල සංඥාව පිරිසිඳ දැන් සත්ත්ව පුද්ගල සංඥාව පැනවුණු හැටි නොදන්න නිසා තමයි. දැන් අර පහේ එකතු වෙන්නේ පැනවුනේ. ඒව ඒක පැනවුණු හැටි නොදන්න නිසා තමයි මේ මම පනවගෙන අපි සසර ගමන තුල යන්නේ. තේරුණා? ඒක පැනවුණු හැටි දන්නවනම් ඒක පිරිසිඳ දකින්න පුළුවන් නම් මේ සසර ගමන නතර වෙනවා. යන්න කෙනෙක් නැති වෙනවා. පහ වෙන් කරනවා කියන එකෙන් අදහස් කලේ මොකක්ද? පහ වෙන් කරනවා කියලා කියන්නේ මේ දැන් මේ අපි දැන් මේ එකක් හැටියට කියන්නේ රූපය පහළ වෙනවා. හිතන්නෝ මහත්තයා දැන් අපිට ශබ්දයක් ඇහෙනවා. ශබ්දයක් ඇහෙනකොට ඒක රූපයක්නේ. ශබ්ද රූපය. ඒක පහළ වෙනකොට ඒක ඒකත් එක්කම පහළ වෙන වේදනාවක්. සංඥාවක්. මේක මේ හඬ සංඛාරයක්. ඒක අඳුනගන්නේ චිත්තචෛතසික ධර්මවලින්. එහෙම විඥාන. එතකොට මෙන්න මේ පහ දෙක එකටම පහළ වෙනවා. ඒ නිසා අපි ඒකට ක්‍රියා කරනවා. ඒකට පක්ෂෝ හෝ විපක්ෂව ඒකට එහෙම ක්‍රියා කරනවා. එතකොට දැන් ඒ අර රූපය ඇති වෙනකොටම වේදනාවක් ඇති වෙනවා. දැන් අපි හිතට රූප දැන් අපි හිතමු සුවඳක් දැනෙනවා. ඒ සුවඳ දැනෙනකොටම වේදනාවක් ඇති වෙනවා. මේ සුවඳ නම් පිච්ච මල් සුවඳයි. මේ සුවඳ නම් මේ සුවඳයි කියලා අපිට වේදනාවක් ඇති වෙනවා. ඊට පස්සේ සංඥාවෙන් තමයි අර මේක මේකයි කියලා හඳුනා ගන්නවා. තේරුණාද? ඊට පස්සේ සංඛාර ඒකට අනුව චිත්තචෛතසික ධර්මියෝ හට ගන්නවා. ඒක තමයි විඥාන. ඒ කියන්නේ චිත්තචෛතසික ධර්මියෝ හට ගන්න මේ එතකොට ඒ කියන්නේ චක්කු විඥානය, සෝත විඥානය, විඥානේ හය පොළක උපදිනවා. ඒ තමයි ඇහි උපදිනවා චක්කු විඥානය, කනේ සෝත විඥානය, මෙහෙම හය පොළක උපදිනවා මේ විඥානය. එතකොට දැන් අර ඒ රූප දැන් අපි තුමු අර සුවඳ දැනෙනකොටම යා වේදනා සුවඳ දැනෙනකොටම එයාට රූපය. ඒ කියන්නේ සුවඳ කියන්නේ රූපයක්නේ. එතකොට ඒක ගන්ධ රූපය ගෝචර වුණා. ඒක ගෝචර වෙනකොටම වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව ඇති වෙනකොටම මේක මේ සුවඳ මේක මේ ගන්ධ කියලා මොකක් හරි සංඥාවක් ඇති වෙනවා. එතකොට චිත්ත චෛතසික ධර්මියෝ හට ගන්නවා ඒකට අදාළව. ඊට පස්සේදී විඥානය. ඒ කියන්නේ ඒකත් එක්ක දැන් ඒ වගේ සුවඳක් ලැබපු විදිය, ඒ වගේ සුවඳක් ආග්‍රහණය කරපු හැටි, නැත්නම් මොකක් හරි ඒයට අදාළ සිතුවිලි පහළ වෙන්න ගන්නවා. එක්කෝ ඇහත් එක්ක, එක්කෝ කනත් එක්ක, නහසයත් එක්ක, හය පොළේ මේ විඥානි උපදින්න ගන්නවා. තේරුණාද? එතකොට මෙන්න මේක දකින්න බෑ සංවර වූ මනසක් නැතුව. තේරුණාද? දැන් අපි අපේ අපි ඔක අර සංඥා ටික එනකොටම සුවඳ දැනෙනකොටම වේදනාව පහළ වෙනකොටම ඒ ටික වෙනකොටම අපි ක්‍රියාත්මක වෙනවා. අපි අරක අඳුනගන්නේ නැහැ. තේරුණාද? එතකොට අපි මේ අපිට හැම වෙලාවකම මේ හිතේ පහළ වෙන රූපය වෙන් කරන්න පුළුවන්. උත්සාහ කරලා බලන්න මේ රූපය මේක රූපයයි කියලා හඳුනා ගන්න පුළුවන්. ඒක චිත්තජ රූපය හඳුනා ගන්න පුළුවන්. ඒකට අදාළව පහළ වෙන වේදනාව හඳුනා ගන්න පුළුවන්. එතකොට අපි මේක අඳුනගන්නේ නැතුව එහෙම පහ වෙන් වශයෙන් අඳුනගන්නේ නැතුව අපි කරන්නේ මේක සමූහ වශයෙන් අරගෙන ක්‍රියා කරන එක. ඊළඟට අක්කේයච පරිඥාය කවුරු හරි කෙනෙක් මේ පංචස්කන්ධය බෙදා ගන්නවා. ඒ කියන්නේ මේ විදිහට හඳුන ගන්නවා. කොහොමද? මේ රූපස්කන්ධයයි, මේ වේදනා ස්කන්ධයයි, මේ සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විඥාන ස්කන්ධය කියලා මේක පහ බෙදා ගන්නවා. කොහෙන්ද බෙදාගන්නේ? තමන්ගෙම දකින්නවා. දැන් සිතුවිලිනේ පහළ වෙන්නේ. ඒ පහළ වෙන සිතුවිලි වල තියෙන මේ තමයි රූපය. මේක තමයි ඒකට අදාළව පහළුණු වේදනාව. මේ තමයි සංඥා. මේ දැන් හැදි යන්නේ මේ සංඥා කියලා දකිනවා. තේරුණා? මේ සංඛාර, මේ උපදින්නේ මේ චිත්ත චෛතසික ධර්ම, මේ සංඛාර. මේ තමයි විඥාන. දැන් මේක මේ දැන් ඇහත් එක්ක ඉපදිලා තියෙන්නේ. මේක දැන් මේ කනත් එක්ක ඉපදිලා තියෙන්නේ. මේක නහසයත් එක්ක ඉපදිලා තියෙන්නේ. මේක දිවත් එක්ක ඉපදිලා තියෙන්නේ. මේක කයත් එක්ක. අන්නේ විඥාන හිම හඳුන ගන්නවා. ඉපදිලා තියෙන එකත් මේ අරමුණු වෙච්ච එකට අනුකූලව. තේරුණා? එතකොට කවුරු හරි කෙනෙක් මෙන්න මෙහෙම මේ පංචස්කන්ධය පහක් හැටියට ගත්තොත් එකක් හැටියට නොගෙන. තේරුණා? එතකොට එයාට මොකද මේ නැති වෙන්නේ? සත්ත්ව පුද්ගල සංඥාවක් නැති වෙනවා. තේරුණා? එතකොට අක්කේයච පරිඥාය මේ කවුරු හෝ කෙනෙක් පිරිසිඳ දැක්කොත් මේ පංචස්කන්ධය අක්ඛාතරං නමඤ්ඤති සත්ත්ව පුද්ගල සංඥාවක් පනවන්න බෑ. නමඤ්ඤති එහෙම මඤ්ඤණාවක් එයාට නෑ. එහෙම එන එකක් දැන් අපිට සත්ත්ව පුද්ගල පැනවීමක් එනවනේ. එහෙම පැනවීමක් එන්නේ නෑ. නමඤ්ඤති එහෙම මඤ්ඤණාවක් නෑ. එහෙම අදහසක් එන්නේ නෑ. හොඳයි. එතකොට මේ පරිඥා කියලා කිව්වහම පිරිසිඳ දැනීම් තුනක් තියෙනවා. සාසනේ පිරිසිඳ දැනීම් කීයක් තියෙනවද? තුනක් තියෙනවා. එකක් තමයි දැන් අපි දැනගන්නවා මේ පංචස්කන්ධය මේක මේ සත්වයක් නොව පුද්ගලයක් නොව මේක ස්කන්ධ ධර්ම පහක් කියලා අඳුනගන්නවා. ඒ අඳුනා ගැනීමට කියන මොකක් කියලාද? ඥාත පරිඥා. මොන පරිඥාවද? ඥාත පරිඥා. ඒ කියන්නේ මොකද්ද? පංචස්කන්ධය. ඔව්, මේ ස්කන්ධ ධර්මيو පහක් හැටියට බෙදා ගන්නවා. කාගෙන්ද? තමන්ගෙන් බෙදා ගන්නවා. මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා මේ පහ බෙදා ගන්නවා. තේරුණාද? ඒ බෙදා ගැනීමට කියන මොකක් කියලාද? ඥාත පරිඥා. ඥාත පරිඥාව කියලා කියන්නේ දැනගත යුතු දේ දැනගත්තා. තේරුණාද? මොකද්ද? දැනගත යුතු දේ දැනගත්තා. ඒකට කියනවා මොන පරිඥාවද කියලා? ඥාත පරිඥාව. ඊට පස්සේ මෙයා මේක පහක් හැටියට බෙදාගත්තාම පහක් හැටියට තමන්ගෙන් දකින්නකොට එයා ඒක බලනවා. රූපය වෙනිම බැලුවත් මේ රූප කොටස ඇති වෙනව නැති වෙනව. ඒ කියන්නේ මේ වේදනා කොටස දැන් තියෙන වේදනා කොටසනේ ඊළඟට තියෙන්නේ. තේරුණාද? එතකොට අර රූපය වෙනස් වෙනකොට, චිත්තජ රූපය වෙනස් වෙනකොට මේ වේදනාවත් වෙනස් වෙනවා. දැන් තිබුණේ අපි හිතමු මොකක් හරි කෑම කන එකේ රසය නම් ඊට තව ටිකකින් මොකද වෙන්නේ? ඒක වෙනස් වෙනවා. තේරුණානේ? එතකොට මෙන්න මේ වගේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේක බලනවා. බලනකොට මේක එකක් එකක් වශයෙන් බැලුවා. ඒ කියන්නේ රූප කොටස හිතේ පහළ වෙන මේ රූප වේදනා සංඥා සංඛාර මෙහෙම බැලුවාම එකක් එකක් වශයෙන් බැලුවත් ගුලි සමූහයක් වශයෙන් බැලුවා. එකට අරගෙන බැලුවා. තේරුණා? දැන් කියන්නේ සමූහයක් විදිහට බැලුවා. කොහොම බැලුවත් එයාට පේන්නේ මොකද්ද? ඇතිවීමක් නැතිවීමක්. එතකොට අන්න එයා තීරණයකට එනවා. මොකද්ද මේ රූපයේ තියෙන්නේ ඇතිවීම සහ නැතිවීමයි. වේදනාවේ තියෙන්නේ ඇතිවීම සහ නැතිවීම. මොකේද? ඇතිවීම පැවතීම. දැන් අපි රසයක් ඇති වුණා, ඊට පස්සේ රසය පැවතුණා, ඊට පස්සේ ගිල්ලට පස්සේ රසයක් නැහැ. ඔව්. පැවතීම පැවතීම පන, ඒ කියන්නේ පැවතීමක් පනවනකොටම සත්වයේ කෙනෙක් පැන වෙනවනවන. ඒ කියන්නේ ඇතිවීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා. උපාදයක් තියෙනවා, භංගයක් තියෙනවා. එතන තිතියක් පනවන්නේ නැහැ නෝන. එතකොට ඇතිවීමයි දැන් සත්‍යය විස්තර කරනකොට උපාද තිති භංග. එතකොට දැන් මේ ස්කන්ධ ධර්ම දැන් මේ ස්කන්ධ ධර්ම ගත්තාම අර විදිහට දැන් රූපය එයා බලනවා. බැලුවාම තියෙන්නේ මොකද්ද? ඇතිවීම නැතිවීම. ඒ දෙකේ තියෙන ඒ ඇතිවීමයි නැතිවීමයි තියෙන්නේ. හැබැයි ඇතිවීමයි නැතිවීමයි බලනකොට තමයි මේ පැවැත්මක් පේන්නේ. තේරුණාද? එතකොට ඇත්තටම පැවැත්මක් තියෙනවද? තේරුණාද? ඇත්තටම පැවැත්මක් නැහැ. එතකොට තියෙන්නේ මොකක්ද? ඈ? ඉතාල වේගයෙන් සිදුවෙන. ඔව්. ඒ කියන්නේ පැවැත්මක් නෙවෙයි තියෙන්නේ, ඇතිවීම නැතිවීම. ඇති වෙනව නැති වෙනව. එතකොට ඇතිවීමක් සහ නැතිවීමක් තියෙන. ඒක ඇතිවීමයි නැතිවීමයි අයින් කළ බැලුවාම පැවැත්මක් තියෙනවා. තේරුණා? එතකොට මෙන්න මේ විදිහට දැන් අර පංචස්කන්ධය ස්කන්ධ ධර්මියෝ මේ රූපය ගත්තොත් ඇති වෙනව නැති වෙනව. වේදනාව ගත්තත් ඇති වෙනව නැති වෙනව. සංඥාව ගත්තත් ඇති වෙනව නැති වෙනව. සංඛාර ගත්තත් ඇති වෙනව නැති, විඥාණය ගත්තත් ඇති වෙනව නැති වෙනව. තේරුණා? එතකොට මෙයා තීරණයකට එනවා. මොකද්ද? මෙන්න මේ ස්කන්ධ ධර්මියෝ උදය වැය, යන්නේ ඇතිවීමක් තියෙනව නැතිවීමක් තියෙනව. උදය වූයේ ඥානය කියලාත් ඔක ධර්මයේ විස්තර කරනවා. එතකොට මෙන්න මෙයා දකින්න මොකක් කියලාද? මේක ඇතිවීමක් තියෙනව නැතිවීමක් තියෙනව. එතකොට එයා තීරණයකට එනවා. මොකද්ද තීරණපද? මේක අනිත්‍යයි. තේරුණා? මේක අනිත්‍යයි. අන්න එහෙම තීරණයකට අවබෝධයකට පැමිණීමට කියනවා මොකක් කියලාද? තීරණ පරිඥාව කියලා. එයා තීරණයක් කරනවා. මොකද්ද? මේ පහළ වෙන රූපස්කන්ධය අනිත්‍යයි. ඔව්. ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙන ඒ නිසා අනිත්‍යයි. මේ පහළ වෙන වේදනා ස්කන්ධය ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා ඒ නිසා අනිත්‍යයි. මේ තමා තුළ පහළ වෙන රූපය ගැන, මේ තමා තුළ පහළ වෙන වේදනාව ගැන තමයි කියන්නේ. තේරුණා? ඒකට කියන මොන පරිඥාව කියලාද? තීරණ පරිඥාව. ඊළඟට මෙන්න මේ තීරණය කරනකොට කොහොමද? අර රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය කියන මේ පහ මේ විදිහට දකිනකොට, මේ විදිහට තීරණය කරනකොට, දැකලා අවබෝධයෙන් තීරණය කරනකොට එයාගේ පහ වෙලා යනව මොනවද? ලෝභ, දේස, මෝහ කියන කාරණා අස්මිමානය කියන මේ කාරණා මොකද්ද වෙන්නේ? පහ වෙලා යනවා. අන්න ඒකට කියනවා මොකක් කියලා? එයා දකින්නවා මගේ මෙන්න මේක දැන් පහ වෙලා යනවා. ඒක දකින්නවා. ඒක නිසා දැක දැක තමයි ප්‍රහාණය වෙන්නේ. තේරුණාද? ඒ දැක දැක ප්‍රහාණය වෙන නිසා කියනවා මොකක් කියලා? පහාන පරිඥාව කියලා. තේරුණාද මන්? තේරුණාද? ගැටලු සාගතයක් තියෙනවා. තේරුණාද? ආ. එතකොට පරිඥා කීයක් තියෙනවද? පිරිසිඳ දැනීම් කීයක් තියෙනවද? 3යි. එතකොට පළවෙනි පිරිසිඳ දැනීම මොකක්ද? ඥාත පරිඥා. දැන් භාවනා කරන්න ගියාම මොකද්ද දැන් දැනගන්න ඕන? දැන් භාවනා කරන්න දැන් මම හොයන්නනේ යන්නේ. භාවනා කියන්නේ මොන පරිේශණයක්ද? අරිය පරිේශණය. ඒ කියන්නේ කවුරු හොයන්නද යන්නේ? මම කවුද කියලා හොයන්න තමයි යන්නේ. තේරුණාද? එතකොට භාවනාවට භාවනා කරනකොට දැනගන්න ඕනි මේ හුස්ම ගන්නෙ මම නෙවෙයි. තේරුණානේ? දැන් වෙන්නේ මොකද්ද? භාවනාවට භාවනා කරන්නේ කවුද? මම. හුස්ම ගන්නෙ කවුද? මම. තේරුණාද? ඒ කියන්නේ මම පනවගෙන තමයි භාවනා කරන්නේ. ඒ කියන්නේ අර හරියට ඉන වටෙන් පටියක් ගැඳලා ඒක තව කණුවක ගැට ගහලා එයා හදනවා ලිහින්න. එයා දන්නේ නැහැ මෙතනින් ගැට ගහිලා කියලා තියෙන්නේ. එතකොට එයා දැකලා ඒක දැනගෙන ඒක ලියන ගමන්යට ගමන යන්න බෑ. තේරුණාද? ඒ නිසා මේ මෙතන මේ මම කියලා කෙනෙක් නැත. මෙතන තියෙන ස්කන්ධ ධර්ම පහක එකතුවය. අන්න ඒක පිරිසිදු දකින්නේ මේ වාඩු වෙන්නේ කියන අදහසින් තමයි භවනාට වාඩු වෙන්න ඕන. එතකොට එතන සත්‍යයක් නැහැ. එතකොට පුද්ගලයෙක් නැහැ. හුස්ම ගන්න කෙනෙක් නැහැ. තේරෙනවද? එතකොට වෙන ක්‍රියාවලියක් තියෙන්නේ. ඒක විහා අවධානයෙන් ඉන්නවා. හොඳයි. එතකොට පිරිසිඳ දැනීම ওই විදිහට දැනගත්තා. එතකොට අක්කේයජ පරිඥාය කවුරු හෝ කෙනෙක් මෙන්න මේ පංචස්කන්ධය ওই විදිහට පිරිසිඳ දකිනවනම් දැන් අපිට තියෙන්නේ මොන පරිඥාවද? අනාර්ය පරිඥා. අපිට තියෙන්නේ මොන පරිඥාවද? ඥාත පරිඥාව. ඒ කියන්නේ අපිට ඇති කරගන්න පුළුවන් මුලින්ම මොන පරිඥාවද? ඥාත පරිඥාව. කියන්නේ දැනගන්න එක. තේරුණාද? ඒක හිතන්න ඕන. තේරුණාද? හිතන්න ඕන. මේ කියපු කාරණා හිත නැත්තද මේ සත්‍යයක් පුද්ගලයක් නැහැ කියලා කියන්නේ. මේක මේ ස්කන්ධ ධර්ම පහක්ලු. ඇත්තද මේ රුහි චිත්ත රූපයක් පහළ වෙනවා කියන්නේ හිතන්න නිකන්. ඒ චිත්ත රූපයට අදාළ වේදනාවකුත් පහළ වෙනවා කියන ඇත්තද මේක? සංඥාවකුත් පහළ වෙනවා කියන ඇත්තද මේක? සංකාරිකුත් චිත්ත චෛතසික ධර්ම බලන්න මේ. හොඳයි. එතකොට අක්කේයජ පරිඥාය අක්ඛාතරං නමඤ්ඤති. දැන් කවුරු හරි කෙනෙක් ඔන්න ඔය විදිහට පිරිසිඳ දැක්කොත් මොන විදිහටද? අර ඥාත පරිඥාවෙන්, තීරණ පරිඥාවෙන්, පහාන පරිඥාවෙන් පිරිසිඳ දැක්කොත් මේ තමන්ගේ ස්කන්ධ ධර්ම පහ මේ විදිහට පිරිසිඳ දැක්කොත් එයාට නැති වෙලා යනවා මොකද්ද? අක්ඛාතරං නමඤ්ඤති. සත්වයේ පුද්ගලයෙක් කියලා සංඥාවක් නැහැ. තේරුණාද? එහෙම මඤ්ඤණාවක් යාට එන්නේ නැහැ. ඒ මොකෝ පිරිසිදු දැකලා ඉවරයි. තං හි තස්ස නොහෝ තීති යේන තං වජ්ජාන තස්සාති. මෙන්න මෙහෙම සත්ව පුද්ගල සංඥාව ඉක්මවල යනකොට තං ඒ අර කියන සත්ව පුද්ගල සංඥාව නැති වෙනකොට තන්හි තස්ස නොහෝ තීති යේන තං වජ්ජාන තස්සාති. එතන රාගය කියන එක නැති වෙලා යනවා. ඒ මොකද රාගය හැදෙන්නේ පුද්ගලය තුළ. තේරුණානේ? එතකොට අරක බෙදිලා යනකොට මොකද වෙන්නේ? රාගය කියන එක නැති වෙලා යනවා. යේන තං වජ්ජාන තස්සාති. සචේ විජානාහි වදෙහි යක්ක. බුදුහාරෝ කියන මේ යක්ක කියලා කියන්නේ මෙතන මේ දෙවියන්ට කියන නම. එතකොට නුඹ එහෙම කෙනෙක් දන්නවනම් කියන්න කියලා කියන. දැන් දෙවියෝ දැනන් හිටියේ නෑනේ එහෙම අය ගැන. ඒකනේ අර ඇවිල්ලා කිව්වේ මේ හාමුදුරුවරු මරුණයින් පස්සේ සැප විඳින්න තමයි භාවනා කරන්නේ. ඇත්තරම එතකොට දැන් මෙන්න මේ පංචස්කන්ධය පිරිසිඳ දැකීමෙන් ලබන අවබෝධයට තමයි කියන්නේ අකාලිකයි කියලා. තේරුණාද? ඒක කාලයකට අයිති වෙන එකක් නෙමෙයි. අන්න හරි. එතකොට අන්නේ පංචස්කන්ධය පිරිසිඳ දකින ඥාණය තමයි ඒ පංචස්කන්ධය පිරිසිඳ දැකලා ලබන අවබෝධය තමයි අකාලික වෙන්නේ. ඒ ධර්මය තමයි එහි පස්සිකෝ කියල ඒව බලව කියල පෙන්නන්න සුදුසු. ඕපනයිකෝ කියල ඒ ධර්මය තමයි හිතට පමුණවා ගන්න සුදුසු. තමන්ගේ බුද්ධියේ ප්‍රමාණයෙන් අවබෝධ කරගන්න සුදුසු මොන ධර්මයද? අර පංචස්කන්ධය පිරිසිදු දකින පිරිසිදු දැකීමෙන් ඇති කරගන්න දැනුම අවබෝධය. දැනුමනේ අවබෝධය. එතකොට මේ දෙවියන්ට මේ විදිහට ප්‍රකාශ කළ බුදුහාම අහනවා, එහෙම කෙනෙක් දන්නව නම් කියන්න කියලා. කොහොම කෙනෙක්ද? පංචස්කන්ධය අන්නාරි පංචස්කන්ධය පිරිසිඳ දැකපු අර ඥාත පරිඥාවෙන්, තීරණ පරිඥාවෙන්, පහාන පරිඥාවෙන් පිරිසිඳ දැකපු කෙනෙක්. එයාට මෙහෙම සත්පුද්ගල සංඥා නැහැ. ඒ සත්පුද්ගල සංඥා නැති නිසා එයාට මොකද නැත්තේ? රාගය කියන එක නැහැ. අන්නේ එහෙම නැති දුරු කරපු කෙනෙක් දන්නව නම් කියන්න කියලා කියන උදාහරණ. ඊට පස්සේ මේ දෙවියන් මේක තේරෙන්නේ නැහැ. කියනවා, නොකාහම් බන්තේ ඉමස්ස භගවතා සංකිත්තේන භාසිතස්ස විත්තරේන අත්තං අජානාමි. සාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේ මේ සංක්ෂිප්තව දේශනා කරපු ධර්මය විස්තර වශයෙන් මට තේරෙන්නේ නැහැ. ඒ නිසා සාමීනි, යතාහං ඉමස්ස භගවතා සංකිත්තේන භාසිතස්ස විත්තරේන අත්තං අජානෙයන්ති. සාමීනි භාග්‍යවතුන් වහන්සේ, මට යම් ආකාරයකට තේරුම් ගන්න පුළුවන් නම් ඒ විදිහට කියලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. තේරුණාද? දෙයියන්ට වැඩි හොඳයි නේ කට්ටිය. ඒක ධර්මයේ දියුණු කළ තිබුණේ නැහැ නෝන. එකක් එයාගේ මාන්නයක් තිබුණා. ඒ මාන්නයෙන්ම තමයි භික්ෂු සමිද්දි ස්වාමීන් වහන්සේ ළඟට එන්නේ. මේ ස්වාමීන් වහන්සේ මේක දන්නේ නැතුව තමයි මේ මහානකම කරන්නේ. ඒකතොට ඒක නිසා මේ භාග්‍යවතුන් වහන්සේ මෙතන නොතේ එයාට නොතේරෙන තැනකින්ම පටන් ගන්න. ඒ කියන්නේ එහා කියේ මොකද මාන්නය බිඳින්න ඕනි නිසා වේ. ඊළඟට සමෝ විශේෂේසි උදවා නිහීනෝ යෝ මඤ්ඤති සෝ විවදේත තේන. මේ ටික හරි වටිනවා. මේ තමයි මේ කර්මස්ථානයක් මේක. මේ දෙවියෝ අවසානයේ සෝවන්. මේ කර්මස්ථානයක් මේක. මේක කවුරු හරි කෙනෙක් යෑමින් මිදුම් හිටුන් කියන මේ සතර ඉරියව් මේ ගාථා මේ වැඩි නෑ, තුනයි තියෙන්නේ. මේක පාඩම් කරලා හරි මතේ තියාගෙන හරි යන එන ගමන් මේක සිහිපත් කළොත් ධර්ම ඥානෙ වැඩෙනවා. මේකේ තියෙන අර්ථ මෙනෙහි කළොත් එතකොට සමෝ විශේෂේසි උදවා නිහීනෝ යෝ මඤ්ඤති සෝ විවදේත තේන. දැන් අර අපි මුලින් කතා කළානේ මොකද්ද මේ සත්පුද්ගල සංඥාව කොහොමද පැනවුනේ? ගත්තා. එතකොට මොකද පැනවුනේ? මම කියලා පැනවුනා. අන්නේ මම කියන එක තමයි මෙතන මේ සමෝ කියලා කියන්නේ. තේරුණාද? ඒ කියන්නේ අර මොන මමද? අර පංචස්කන්ධය එකතු වෙනකොට පැනවුණානේ. මොකද්ද? මම කියන එකක් පැනවුණා. තේරුණාද? එතකොට සමෝ විශේෂේසි. දැන් අර මම කියන එක පැනවෙනකොටම තව අන්ත දෙකක් පැනවෙනවා. තව දෙකක් පැනවෙනවා. තේරුණාද? ඒ මොකද්ද? මම ශීෂ්ඨයි. මම හීනයි. කියන දෙකකුත් පැනවෙනවා. ඒක පැනවුනේ කොහොමද? මම කියන එක පැනවුණා. ඒක පැන වෙනකොටම තමයි අර දෙකත් පැනවෙන්නේ. ඒක දැන් මම පැනවුනේ කොහොමද? පංචස්කන්ධය. ආ දැන් ඔය තේරෙනවා. එතකොට මම කියන එක පැන වෙනකොටම අන්ත දෙකක් පැනවුණා. මොකක් කියලාද? මම ඔව් සමෝ. මම සමෝ. ඒ කියන්නේ මම කියන එක. එතකොට විශේෂේසි විශේෂයි. විශේෂයි. ඒ උදවා නිහීනෝ මම හීනයි. යෝ මඤ්ඤති සෝ විවදේත තේන. ඔන්න ඔය පැමිණීමට ආවහම තමයි යෝ මඤ්ඤති ওই විදිහට හැඟුණහම තමයි ওই විදිහට අදහස් කළහම ওই විදිහට දැනෙන නිසා තමයි මොකද්ද මේ සත්‍යෝ විවදේත තේන මේ තර්ක විතර්ක කරන්න යන්නේ ඔන්නෝග පනව ගත්ත නිසා. තේරුණාද? විවදේත තේන. ඒ නිසාවෙන් තමයි සත්‍යෝ මේ තර්ක විතර්ක කරමින් මේව කරන්නේ. මොකක් නිසාද? මම කියලා පණව ගත්ත නිසා. තොර තීසු විදාසු අවිකම්පමානු කවුරු හරි කෙනෙක් මෙන්න මේ කියන තුනේ මොන තුනේද? මම හීනය ඔන්නෝ කියන තුනෙන් අවිකම්පමානු කම්පා වෙන්නේ නැත්නම් සමෝ විශේෂේසි නතස්ස හෝති. එයාට නෑ මම කියලා හිකුත් නෑ. එයාට මගේ හීනය මම හීනය ශේෂ්ඨය කියලා එහෙම දක්වන විශේෂකුත් එයාට නෑ. තේරුණාද? මම කියලා හිකුත් නෑ. දැන් මම විශිෂ්ටයි හීනයි කියලා ගන්න එක විශේෂ ඒක එහෙම විශේෂයක් නේ. එතකොට එහෙම විශේෂකුත් නෑ. නෑ. තේරුණාද? දැන් ඉස්සෙල්ලා අපි අතන තුනක් කතා කළා, මෙතන දෙකයි කතා කරන්නේ. ඒක හොඳට තේරුන්නේ නැත්නම් තේරෙන්නේ නැතු යනවා. ඒ සමෝ විශේෂේසි උදවා නිහිනෝ. එතකොට තුනක් තියෙනවා. මොකද්ද? මම. ඊළඟට ශේෂ්ඨයි හීනයි. උදවා නිහිනෝ යෝ මඤ්ඤති සෝ විවදේත තේන. ඔන්නෝග පණව ගත්තාම තමයි තර්ක විතර්ක කරන්නේ. තේරුණාද? තීසු විදාසි අවිකම්පමාන ඔන්න ඔය තුනෙන් කම්පා වෙන්නේ නැත්නම් මම ශේෂ්ඨයි හීනයි ඔය තුනෙන් කම්පා වෙන්නේ නැත්නම් අවිකම්පමාන සමෝ විශේෂේසි නතස්ස හෝති. ඒ කියන්නේ යාට මම කියන එකක් නැහැ. මම අර ශේෂ්ඨයි හීනයි කියන ඒ විශේෂයක් නැහැ. එතන තේරුණාද? එතන ඒ විශේෂයක් නැහැ. නතස්ස හෝති සච්චේ විජානාහි වදේහියක්. අන්න ඒ වගේ කෙනෙක් දන්නවනම් එහෙම ස්වභාවයක් දන්නවා නම් කියන්න කියලා මේ කියන්නේ. දෙවියෝ කියනවා මොකද්ද? ඉමස්සපි ක්වාහම් බන්තේ භගවතා සංකිට්තෙන්න භාසිතස්ස න විත්තරේ නත්තං අජානාමි. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මේ විස්තර වශයෙන් සංක්ෂිප්ත වශයෙන් ප්‍රකාශ කරපු දෙය මට විස්තර වශයෙන් තේරෙන්නේ නැහැ. ස්වාමීනි මට යම් ආකාරයකට තේරෙනවා නම් ඒ විදිහට කියලා දෙන්න. දැන් ඇත්තටම මෙයාට උවමනාවක් තියෙනවා. එහෙම නැත්නම් ආ මට තේරුණා කියලා තේරිලත් නැහැ. හොඳයි. දැන් මෙතන මම ශ්‍රේෂ්ඨයි මම ඊනයි කිව්වහම ඒක තව කෙනෙක් එක්ක එතකොට සමාන එතකොට එතරම් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ කියන්නේ එතකොට සමා දැන් මම තව කෙනෙක් එක්ක සමාන කිරීමක් එතනදි නෑ. ඒක තමයි. එහෙම එකක් ඒ කියන්නේ එහෙම එකක් ඇති වෙන්නේ නෑ කියලා කියන්නේ. ඒ කියන්නේ මම කියන එක පැන වුණොත් තමයි අර මම ශේෂ්ඨයි පැන වුණොත් තමයි මම ශේෂ්ඨයි මම හීනයි කියන එක පැන වෙන්නේ. දොර මම කියන එක නැත්නම් අර කැති වෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ අර තුنين කම්පා නොවෙනවා කෙනෙක්. ඔබ දන්නවනම් කියන්න කියලා කියනවා. එතකොට කියනවා පහාසි සංකං නවිමාන මජ්ජගා අච්චෙච්චි තන්නං ඉද නාම රූපේ. ඔන්න දැන් මහත්තයා මේ හරි මේ සූත්‍රේ ඉවර කළොම අපි එතෙන්ට දැන් කට්ටිය කියනවානේ දැන් මගේ කැමැත්තට අනුව පවතින නැති නිසා අනිත්‍යයි කියලා. දැන් අනිත්‍ය විස්තර කරන එක තේරුණා? දැන් බලන්න ගන්න පුළුවන්ද කියලා මේවට? තේරුණා? මගේ කැමැත්තට අනුව පවතින නැති නිසා අනිත්‍යයි කියනකොට මොනවද පහළ වෙලා තියෙන්නේ? මගේ පුද්ගල සංඥා පහළ වෙලා සත්ත්ව පුද්ගල සංඥා පහළ වෙලා. තේරුණානේ? ඔව්. ඒක නිසා අර මේ එහිම එකක් ගන්නම බෑ. දැන් ඔක අපි මේ සූත්‍රය ඉවර කළේ. හොඳයි. පහාසි සංකං නවිමාන මජ්ජගා අච්චෙච්චි තන්නං ඉදනාම රූපේ. බලන්න ඕනේ බුදුහාරවට ඇත්තටම හදවතින් වැඳෙනවා මේ ටික දැනගත්තාම. පහාසි සංකං කියන්නේ කවුරු හරි කෙනෙක් පහාසි සංකා මේ පඤ්ඤප්තිය අත්හරිනවා. මොනවද පඤ්ඤප්ති කියන්නේ? මම කියන එක පණවා ගැනීම. තේරුණාද? දැන් පණවා ගත්තේ කොහොමද? එකතුවේ. එහෙනම් මේ මම කියන එක පණවා ගැනීමක් නේ. ඒ මම කියන එක පණවා ගැනීම නිසා තමයි ලෝකයක් පණුනේ. තේරුණානේ? එතකොට කවුරු හරි කෙනෙක් පහාසි සංකම් ප්‍රහාණය කරන මොකද්ද මේ පඤ්ඤප්තිය පනවා ගැනීම ප්‍රහාණය කරන නවිමාන මජ්ජග එයාට අර මාන්න තුන උපදින්නේ නැහැ තේරුණාද එතකොට මජ්ජග නවිමාන මජ්ජ එයා මව් කුසකට යන්නෙත් නැහැ අර තුන අයින් වෙනකොට එයා මැරිලා ආපහු උපදිනවා කියන්න බෑ එයා මව් කුසකට යන්නේ නැහැ එමුත අරිහත්ත්වය පසක් කරනවා මම කියන එක නැති වෙනවා එයා මේ යන්නේ නැහැ අච්චෙච්චි තන්නං ඉදනාම රූපේ එයා මෙන්න මේ එයා මෙන්න මේ තියෙන නාමයේ රූපේ එතකොට දැන් රූප කොටස මොකද්ද මේ රූපය එතකොට නාම කොටස මොකද්ද වේදනා සංඥා සංඛාර විඥාන ඔය හතර නාම රූපය රූප කොටස තේරුණානේ එතකොට මෙන්න මේ දෙක බැඳිලානේ තියෙන්නේ. ඒ කියන්නේ නාම රූප බැඳිලා තියෙන්නේ. එහෙනම් කවුරු හරි කෙනෙක් අර විදිහට පිරිසිඳ දකින්න ඕට එයාට නැති වෙන මොකද්ද? පඤ්ඤප්තිය අත්හැරෙනවා. පඤ්ඤප්තිය අත්හැරෙනකොට අර මාන තුන නැති වෙනවා. එයා මව් උසකට යන්නේ නැහැ. එයා එයාගේ දුර වෙන මොකද්ද? අච්චෙච්චි තණ්හං සිඳ දමනවා. සිඳිලා යනවා. මොකද්ද? තණ්හාව. මොකේ තණ්හාවද? ඉද නාම රූපේ මේ රූප මේ වේදනාව සංඥාව සංකාරය විඥානය කියන මේ හතර බැඳිලා තියෙන්නේ මොකේද රූපේ තේරුණාද අන්න ඒ කියන නාම රූප දෙක බැඳිච්ච තණ්හාව මොකද්ද වෙලා යන්නේ සිඳිලා යනවා තංචින්න gantang අනිගන් નિરાසං අන්නේ gantiya sinda මොන gantiyද අර මම කියලා පනවාගත්ත gantiya binda ඒක නෙමෙයි දැන් කෙලවරක් නොපෙනෙන සසරක මේ ඇවිල්ලා තියෙන අන්නේ පනවා ගැනීම ඒක කොතෙන්දි පැන වුණාද කොහේ පැන වුණාද මොන විදිහට පැන වුණාද කියලා තථාගත ඇසටවත් ගෝචර වෙන්නේ නැහැ තේරුණාද ඒ තරම් අති දීර්ඝ සංසාර ගමනක මේ බොරුවකින් යන්නේ එතකොට තංචින්න gantang අන්නර පනවා ගැනීම කවුරු හරි කෙනෙක් මොකද්ද කරන්නේ සිඳලා දමනවා සිඳිලා යනවා තංචින්න gantang අර මම කියන පනවා ගැනීම ඒ ග්‍රන්තිය සිඳලා දැම්මොත් අනිගහං එයා මොකද්ද වෙන්නේ නිදුක් වූ කෙනෙක් වෙනවා નિરાසං ඔව් නිදුක්කු තෘෂ්ණාව ශේකල කෙනෙක් බවට පත් වෙනවා පරියෝ සමානා නාජ්ජගාමුන් දේවා මනුස්සා ඉදවාහුරං වා සග්ගේසු වා සබ්බ නිවේසනේසු සචේ විජානාහි වදේහි අක්ක මෙන්න මෙහෙම කෙනෙක් කවුරු හරි හොයනවා තේරුණා කොහොම කෙනෙක්ද අර පඤ්ඤප්තිය අත්හැරපු ඊට පස්සේදි පඤ්ඤප්තිය අත්හැරපු ඒ වගේම අර මාන තුන අත්හැරපු ඊට පස්සේ මේ නාම රූප දෙකේ තියෙන තණ්හාව අයින් කරපු කෙනෙක් කවුරු හරි කෙනෙක් මේ දෙවියෝ මිනිස්සයෝ ඒ වගේම මේ සියලුම ලෝකවල 31ක් ලෝක තුල කවුරු හරි හොයනවා මෙහෙම කෙනෙක් තේරුණාද يعني මේ මැරිලා ඉපදිච්ච කෙනෙක් හොයනවා මෙහෙම අපි එහෙම කෙනෙක් මැරෙන්නේ නැහැ කියලා කිව්වනේ. කවුරු හරි හොයනවා මෙහෙම කෙනෙක් මැරිලා ඉපදිච්ච කෙනෙක්. තේරුණාද? එතකොට අපි කිව්වා අර කුසකට යන්නේ නැහැ කියලා. ඔව්. දැන් එහෙම කෙනෙක් හොයනවා. කවු මේ දෙවියන්, මිනිස්සයන්, බ්‍රහ්මයන් සහිත මේ ලෝකයේ කවුරු හරි කෙනෙක් හොයනවා එහෙම. සබ්බ නිවේසනේසු ඈ දේවා මිනිස්සා ඉදවා හුරං වා සග්ගේසු වා සබ්බ නිවේසනේසු සියලු සත්ත්ව නිවෙස්නවල හොයනවා. සචේ විජානාහි වදේ හොයන්න පුළුවන්ද? එහෙම කෙනෙක් මැරිලා උපදින්නේ නෑ අන්න එතකොට මේ දෙවියෝ කියනවා ඉමස්සෝ කාහම් බන්තේ භගවතා සංකිට්ඨේන භාසිතස්ස ඒවං විත්තරින අත්තං ජානාති මම මෙන්න මේ විදිහට සාමින්නහංස ඔබ කියපු ඔබ වහන්සේ දේශනා සංක්ෂිප්තව දේශනා කරපු දේ මට විස්තර වශයෙන් මෙන්න මේ විදිහට තේරුණා කොහොමද පාපං කෛරා වචසා මනසා කායේනවා කිංචන සබ්බ ලෝකේ දැන් අපි මුලින් සඳහන් කරන්නේ අපි තර්ක විතර්ක කරන්නේ පැනවිලා තියෙන නිසානේ. නම් පාපං එතකොට මම කියන කෙනා පැනවුනොත්ද අපි පින් පව් කරන්නේ? ඔව්. ආ එහෙනම් කවුරු හරි කෙනෙක් පාපන්න කයිරා. එකෙන් පින් පින් පව් කරන්නේ නැහැ. පාපන්න කයිරා පව් කරෙන්නේ නැහැ. කායේන පාපන්න කයිරා වචසා වචනෙන් මනසින් ඒ වගේම කයි පව් කරෙන්නේ නැහැ. මොකද කිංචන සබ්බ ලෝකේ මෙන්න මේ ආයතන ලෝකේ පව් කරෙන්නේ නැහැ. සබ්බ ලෝකේ කිව්වේ මොකේද? ආයතන. දැන් ලෝක කියලා සූත්‍රයක් තියෙනවා. දැන් ලෝකේ කිව්වහම අපිට මේ පෘථුවිය ගන්න බෑ. ඒක මොකද ධර්මයේ දීලා තියෙනවා. ලෝකය කියන්නේ මොකේද? එතකොට ලෝකය කියලා කියන්නේ මොකේද? ඇහැයි රූපයයි කනයි ශබ්දයයි. තේරුණානේ? මෙන්න මේ ලෝකයේ තුල මොකද වෙන්නේ නැත්තේ? පවක් කෙරෙන්නේ නැහැ කාගෙන්? කවුරු හෝ කෙනෙක්ගේ. එතකොට කයින් කෙරෙන්නේත් නැහැ, මනසින් කෙරෙන්නේත් නැහැ, වචනයෙන් කෙරෙන්නේත් නැහැ. මොන ලෝකෙද? මේ ආයතන ලෝකය. කාමේ පහය සතිමා. කාමය පහා කළා තියෙන්නේ. සතිමා සම්පජානෝ සිහියෙන් යුක්ත වෙලා දුක්ඛං න සේවේතත් අනත්ත සංහිතාති. අන්නේ විදිහට කාමය දුරු කළා සිහියෙන් යුසිත සති සම්පජන්ණයෙන් යුක්ත සිහිනුවණින් යුක්ත වුණු කෙනා දුක්ඛං න සේවේත. දුක සේවනය කරන් අනර්ථ සහිත වූ දුක සේවනය කරන්නේ නෑ භාග්‍යවතුන් වහන්සේ කියලා මේ දෙවියෝ ප්‍රකාශ කරනවා. තේරුණාද? ගැටුම් තියෙනවද? තියෙනවද ගැටලු තැන? තියෙනවා. ඔව් අර මහත්යන වගේ අහුවාම හොඳයි. එතකොට පැහැදිලි වෙනවා. තේරුණාද? නෝන්ද තේරුණා. දැන් ආයතන ලෝකේ මේ සූත්‍රයට අදාළව ඔව් ආයතන ලෝකේ පව කිරීමක් සිදු වෙන්නේ නැත්නම් ඒතර පින් කිරීමකුත් වෙන්නේ නැතුවද නැත්නම් ඔව් පව පින දෙකම පැනවෙන්නේ නුන සත්ත්‍ පුද්ගල පඤ්ඤප්තිය තුල. ඔව් එතකොට පවක් කෙරෙන්නේ හෝ පිනක් කෙරෙන්නේ ඒකනේ බුදුහාරුන්ට කියන පව පුන් දෙකම නැති කළසේක. ඔව් නේ පුඤ්ඤ පාප පහීනස්ස. පවයි පිනයි දෙකම මොකද කළේ? තේරුණාද මේ? අයියට තේරුණාද? මේ නෝනට තේරුණා? අපි මහත්තයට තේරුණා කිව්වේ. අපි මේ නෝනට තේරුණා. හොඳයි. දැන් බලන්න. දැන් අපි මං චුට්ටක් මේ අර ධම්මචක්ක සූත්‍රය කට්ටියට අහලා පුරුදුනේ. ඔව් ඒකේ තියෙනව නේද දුක පිළිබඳව ටිකක්. මොකද කොහොමද දුක විස්තර කරන්නේ? ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. දැන් ජාතිපි දුක්ඛා කියන්නේ මොකද්ද? මොන ඉපදීමද? පංචස්කන්ධය ඉපදීම. ආ ජරාපි දුක්ඛා පංචස්කන්ධය දිරායම. දැන් රහතන් වහන්සේ කෙලෙස් නැති කළානේ. රහතන් වහන්සේ නිවන රහතන් වහන්සේ කෙලෙස් පරිනිර්වාණයට පත් වුණා. හැබැයි ශාරීරිය තියෙනවනේ. එහෙමයි. එතකොට උන්වහන්සේට ඒක දැන් බුදුහාරුක් කියන ආනන්ද මට හරි පිපාසයි. පිපාසිතෝ මි ආනන්ද පානීයං ආහාරේය. ආනන්දේ මට පිපාසයි. වතුර අරගෙන එන්න. ආනන්ද මගේ කොන්ද රිදෙනවා. එහෙම කියලා බුදුහාරු ප්‍රකාශ කරනවා. එතකොට දැන් මෙන්න මේ අර ඉපදීම කියලා කියන්නේ මේ ස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම. එතකොට දැන් අර ආනන්ද හැමදුනට අර විදිහට කියනෝනේ වතුර එකක් ගේන්න මට පිපාසයි මගේ කොන්ද රිදෙනවා. එයා දිවස්සේ. එතකොට මේ පංචස්කන්ධයේ තියෙනවා ඒ පංචස්කන්ධයේ අර අනිත්‍යතාව වෙනස් වීම නිසා හටගන්න දුක තියෙනවා. උපාදාන දුක නෑ. තේරුණාද? ඒ දෙකේ වෙනස? ඔව් ස්කන්ධ දුක නෑ. ස්කන්ධ දුක තියෙනවා. උපාදාන ස්කන්ධ දුක නෑ. තේරුණාද ඒක? හොඳට. හොඳයි. එන්න එතකොට දැන් අපි අර අතින්ටත් යමු. කොතෙන්ද? අධම්මචක්කසෝද? ජාතිපි දුක්ඛා. අන්න ඉපදීම දුකක් වුණා. මොකී ඉපදීමද? පංචස්කන්ධ. ඒක ඒ දුක සියලු සත්‍යයන්ට තියෙනවා. තේරුණාද? ඒ කියන්නේ රහත් වූ කෙනාටත් ඒ ස්කන්ධ ධර්මයේ දුක පරිනිර්වාණයෙන් තමයි ඉගලවරන්නේ. රහත් වෙනකොට මොන නිවනද දකින්නේ? රහත් වෙනකොට මොන දේවල්ද ප්‍රහීණය වෙන්නේ? ඔව් ඒකට කියන මෙහෙමයි. රහත් වෙනකොට ප්‍රහාණය කරන්නේ කෙලෙස්. ලෝභ දේශ මොහ හරි මොනවා හරි කියලා කියන්නේ අපි කෙලෙස්. ඒකට කියන ක්ලේශ පරිනිර්වාණය කියලා. ඒක කොයි වෙලාවෙදිද ලබන්නේ? රහත් වෙනකොට ලබන්නේ ක්ලේශ පරිනිර්වාණයෙන් ලබන අවබෝධය. ඊට පස්සේදී පිරිනිවන් මංචකේදී මොකද්ද ලබන්නේ? පංචස්කන්ධ. ස්කන්ධ පරිනිර්වාණය. තේරුණාද? තේරුණාද? එතකොට දැන් අපි අතින්ද ජාති දුක්ඛ ජරා දුක්ඛ මෙන්න මේ පංචස්කන්ධී ඉපදීම දුකක්. ඒකේ දිරායම දුකක්. ඒක ජාති දුක්ඛ ජරා ලෙඩවීම දුකක්. ඒක මරණයටපත් වීම දුකක්. තේරුණාද? එතකොට අප්පීහි සම්පයෝගෝ දුක්ඛෝ. අන්න පුද්ගලර්ථය පැනවිලා ඉවරයි. තේරුණාද? එතකොට තමයි අප්‍රියයක් ඉන්නේ. සම්පයෝගෝ දුක්ඛෝ. එහෙම කියාගෙන යනවා බුදුහාමෝ. එතකොට පුද්ගලාර්ථය, ඒ කියන්නේ පංචස්කන්ධය එකක් හැටියට ගත්තු කෙනෙක් ගැන මේ කියන්නේ. තේරුණාද? අප්‍රීහි සම්පයෝගෝ දුක්ඛෝ, පීහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛ. යමක් කැමතිද ඒ නොලැබීම දුක. කාටද නොලැබෙන්නේ? සත්තු පුද්ගලයාට. තේරුණා? සත්‍යයට හෝ පුද්ගලයාට. එහෙම එහෙම දේශනා කළා කියනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. තේරුණාද? සම්සික්ත වශයෙන් කියනවා නම් මොකද්ද? මේ පංච උපාදානස්කන්ධය දුකයි. තේරුණාද? ඔව්. එතකොට දැන් ඔන්න ගන්න පුළුවන්ද බලන්න. දැන් අද සමාජයේ විස්තර කරනවා අනිච්ච කියලා වචනය. මම දන්නේ මොකද්ද කියනවා මේගොල්ලෝ. අනිච්ච කියලා කියන්නේ තමන්ගේ කැමැත්තට අනුව පවතින්නේ නැති නිසා කියලා එහෙම විස්තරයක් කරනවා. දැන් මේක ගන්න පුළුවන් දෙයකට. බෑ. ඒ මොකද ගන්න බැරි. දැන් ඔය කට්ටියම තේරෙන්න මම කියන්න ඕනේ නැහැ. සත්‍යත්තට සත්‍යත් කියලා කියන්නේ නැරන් දැන් මේ මහත්තයා මේ ළඟදින්දලා මේ බණ කියන්න ගත්ත පිරිසක් කියනවා මේ බුදුහාමුදුරුවෝ මේ අනිත්‍ය කියලා දේශනා කරලා තියෙන්නේ මේ අනිත්‍ය නෙවෙයි. ඒකෙත් නියම තේරුම තමයි මගේ කැමැත්තට අනුව පවතින්නේ නැති එක කියලා. තේරුණාද? එහෙම කියලා මහා විහාප්තියක් යනවා. එතකොට දැන් මේ මගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ කියන අර්ථයෙන් මේ අනිත්‍යය ගත්තොත් මේ මුළු ධර්ම පරියායයත් එක්කම ගැටෙනවා. එතකොට මොකද මේ මම මගේ කැමැත්ත කියන එක පැනවුනේ අර සත්තු පුද්ගල සංඥාව තුල නිසා. එයාට කවදාවත් මාර්ගඵල පසක් කරන්න බෑ. තේරුණාද? ඔව්. එන්නේ නිසා තමයි දැන් මෙහෙම කිව්වහම ඒගොල්ලෝ කියන්න පුළුවන් මෙන්න මේ විදිහට. දැන් ඒකම අර දැන් කෙනෙකුට කියන්න පුළුවන් දැන් රහතන් වහන්සේ දැන් කියන්න පුළුවන් ස්වාමින්වහන්සේ ලෙඩක් තියෙනවා. මේක සනීප වෙනවා. දැන් මගේ කැමැත්තට අනුව වෙන්නේ සනීප වෙන එක. දැන් මම ලෙඩක් තියෙනවා. මම ඒකට බෙහෙත් ගන්නවා. බෙහෙත් ගන්නකොට ඒ ලෙඩේ සනීප වෙනවා. ඒක වෙන්නේ දැන් මගේ කැමැත්තට අනුවනේ. ඒ කැමැත්තට අනුව වෙනවනම් ඒක දුකක් නෑනේ. තේරුණාද මම කියන්නේ? ඒගොල්ලෝ කියනවා මේ කැමැත්තට අනුව වෙන නිසා මේක දුක නෑ. එහෙනම් ඒගොල්ලෝ කියනවා අනිත්‍ය හැමදේම දුක නෙමෙයි. තේරුණාද? කැමැත්තට අනුව සිද්ධ වෙන්නේ නැති නිසා තමයි දුක කියලා. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුල තියෙන මොකක් කියලාද? යද නිච්ඡං තන් දුක. යමක් අනිත්‍ය නම් ඒක දුක. තේරුණාද? එතකොට දැන් මෙහෙම ගන්න. දැන් අර රහතන් වහන්සේට කෙලස් පරිනිර්වාණයනේ කලේ. උන්වහන්සේට තියෙන මොන ස්කන්ධ? පංචස්කන්ධ. ස්කන්ධ පහ තියෙනවා. තේරුණාද? ඒකේ හට ගන්නවා. දැන් බුදුහාමුදුරට හටගත්ත කොන්දේ අමාරුව, හිසේ අමාරුව. එතකොට දැන් ඒ දුක දැන් භාග්‍යවතුන් වහන්සේ සියලු කාම පහය සතිමා සම්පජානෝ සියලු කාමයන් අත්හැරලා කැමැත් උන්වහන්සේ සියලු කාමයන් අත්හැරලා තමයි බුද්ධත්වයට පසක් කරලා තියෙන්නේ. දැන් එයා බොයබෝ බුදුහාමුදුරුවෝ කියන මගේ කොන්ද රිදෙනවා, මගේ ඔළුව රිදෙනවා. තේරුණාද? එතකොට ඒ ඔඩුව රිදෙන්නේ ඒක දැන් ඔළුව රිදෙන්න ගන්න ඒක ඒ වේදනාවක් නේ ඒක වේදනාව. ඒ වේදනාව ඇති උනේ ඒක තමන්ගි කැමැත්තට අනුව නොපවතින නිසාද? නෑ. එහෙම ගන්න පුළුවන්. ඒ මොකද රහතන් වහන්සේට මගේ තමන්ගි කැමැත්තක් කියලා එකක් නෑ. ඒක නිසා තමයි රහතන් වහන්සේට තියෙන්නේ අනිත්‍යය. ඒ කියන්නේ පංචස්කන්ධයක්. ඒකේ තියෙන්නේ මොකද? ඇතිවීම නැතිවීම. ඒ ඇතිවීම නැතිවීමම දුක. තේරුණාද? ඒ ඇතිවීම නැතිවීම දුක. එතකොට ඔතෙන් මගේ කැමැත්තක් හරි කැමැත්තක් හරි ගෑවිවොත් මොකද වෙන්නේ? එතකොට ආපහු සත්ත්ව පුද්ගල සංඥාවේ. ඉතින් රහතන් වහන්සේ ඉන්නව උන්වහන්සේට තියෙන්නේ විපාක කය කියලා එකක්. ඒ කියන්නේ මේ මෞකුසක උපදුනානේ පෙර කරපු පිනකට. එතකොට ඒ විපාකයේ කය තාම තියෙනවා. උපාදාන කොට සයින් වෙලා තියෙනවා. හැබැයි ඒ කයට දැනෙන වේදනාව දැනෙනවා. තේරුණානේ? එතකොට ඒ වේදනාව සමහර වෙලාවට ලෙඩ වෙනවා උන්වහන්සේ. අපෝසනීප වෙනවා. දැන් උන්වහන්සේට මේ ලෙඩ හොඳ කරගන්න ඒ කියන්නේ එහෙම හේකුත් නැහැ ලෙඩ හොඳ එහෙම එකක් උන්වහන්සේට නැහැ. උන්වහන්සේට ඒ වුණාට ලෙඩ හැදෙනවා ලෙඩ හොඳ වෙනවා අපහු ලෙඩ වෙනවා මේ ටික වෙන්නේ මොකක් නිසාද? විපාකකය. ඔව් විපාකකය. එතකොට මොකක් විපාකකයේ මේ ටික වෙන්නේ මොකක් නිසාද? අනිත්‍ය නිසා. ඒ වෙනස් වීම නිසා. ඒ වෙනස් වීම නම් දුකයි කියන්නේ ඒකයි. තේරුණා? ඒක වෙන තැනකට ගලපු ගමම්ම මේ ධර්ම පරියායත් එක්ක ගැටෙනවා. තේරුණාද? තේරෙනවා. කෙනෙක් කැමැත්ත කියන එකයි අනිත්‍ය කියන එකයි අතර සම්බන්ධයක් දක්වන්න බෑ. බෑ බෑ බෑ. ඔව්. කැමැත්ත කියනකොටම පුද්ගලයෙක් තුල පහළ වෙන්නේ. හරියටම හරි මාත්‍ය. ඔව්. කැමැත්ත තිබුණාට අනිත්‍යයි මේක. අන්න හරි. කැමැත්ත තිබුණත් නැතත් අනිත්‍යයි මේක. අන්න ඒ නිසා අන්නර වගේ බණ දැන් හැමතැනම තියෙනවා YouTube එකේ අරකින් මේ හැමතැනම. ඒ නිසා මේ බණ අහනකොට හරියට අහන්න ඕන ප්‍රවේශමෙන් හේතුව සමහර වෙලාවට ඒ පුද්ගලික අදහස් එන්නේ YouTube එකේ හැම බණ තමයි තිබ්බේ. ඇස පංචස්කන්ධ කරනාසේදී ඒ ඔක්කොම එකතු වෙන තමයි මම හැදෙන්නේ. එතකොට ඇහැ කන නාසය දිව ශරීරය ඇති වෙන්න හේතුව තමයි ධම්ම විස්තර කරන්නේ. හොඳයි. ඉතින් අපි මෙහෙම සාකච්ඡා කරගෙන තමයි යම් අවබෝධයක් දැනුමක් ලබාගෙන තමයි අපි භාවනාවට පිවිසෙන්න ඕනේ. අපි දැන් මේ ප්‍රධාන අරමුණ මේ භාවනාව තමයි අරමුණ. හැබැයි ඒකට යන්න බෑ අපිට වපසරේ නැතුව. තේරුණා? ඉතින් ගිහිල්ලා ඕ එතන ගිහිල්ලා කරන්නේ මොකද්ද? අපි මොකද්ද කොහොමද වඩන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මෙහෙම දැනුමක් එක ගියාම අවබෝධයක් එක ගියාම ඒක අපිට කරන්න පුළුවන්. කරන්න දෙයක් තියෙන එතන ආඩු වෙලා. තේරුණා? හොඳයි. මේ ටික තේරුණාද? ඔන්න ඔය විදිහට අනිත්‍ය දුක්ඛ මේ කට්ටිය වරද්දලා දේශනා කරන නිසා අනිත්‍ය අනිත්‍යමයි දුක දුකමයි වෙනස් වෙන සියලු දේ දුකයි. ඒක බුද්ධ වචනය. ඒක වෙන කිසිම දෙයකින් වෙනස් කරන්න බෑ. හොඳයි. හරි. මොන්නේම පැය දෙකක දේශනාවක් අද කළා. හොඳයි. එහෙනම් මේක තමයි මේ බුද්ධ ශාසනය තුළ බුදු කෙනෙක් පහළ වෙන්නේ මෙන්න මේ ටික කියලා දෙන්නේ. අපි මේ දම්පහම් පූජා කරගෙන මේ සම්බුද්ධ ශාසනයක් ආරක්ෂා කරන්නේ මෙන්න මේ ටික දැනගන්න. එතකොට අපිට මේ ලැබූ මනුස්ස ආත්ම භාවයේ බුද්ධ ශාසනය කරන්න තියෙන්නේ මෙන්න මේ ටික. තේරුණා? එතකොට මෙන්න මේ ආදී වශයෙන් මේ මෙන්න මේ කියන මේ ඝාත තුන තියෙනවානේ. මේ මං අපි අර විස්තර කරපු අක්කේය සංජිනෝ සත්ත මේක පාඩම් කරගන්න නිකන් එසකියේ ස්වාමීන් වහන්සේ ඒ ඝාත තුන ස්වාමීන් වහන්සේට පොඩක් කියලා කටපුරුදු කරගත්ත නම් අපි මේ අවසානයේ අපි මිනිත්තු 5ක් විතර ඒක සජ්ජායනා කරමු. මේක මේ ඝාත තුන පාඩම් කරගන්න. පාඩම් කරගෙන මේකේ තේරුමත් ඔළුවට දාගන්න. ඔළුවට දාගත්තාම මේක හරියට අර සමීකරණයක් වගේ එකක් ඕන ඕන එකක් ආදේශ කරලා විසඳ ගන්න පුළුවන් ඒක. හොඳයි. පොඩ්ඩක් අපි එක සැරයක් විතරක් මම කටියට උච්චාරණය හරියන්න කියලා දෙන්නම් ඈ. මං කිව්වහම මේ විදිහට උච්චාරණය කරලා කියන්න මේ. පෙරලගත්තු මේ වචන හොඳට අහගන්න උච්චාරණය කරන තැන ඒව මා පොඩි සටහනක් දාගන්න. මොකද අපි මෙනෙහි කරනකොට ඒ වචන ඒ අර්ථ හරි වැදගත් වෙනවා. හොඳයි. අක්කේය සංඤිනෝ සත්තා. හයියෙන් කියන්න. අක්කේය සංඤිනෝ සත්තා. අක්කේයස්මින් පතිට්ඨිතා. අක්කේයස්මින් පතිට්ඨිතා. අක්කේය අපරිඤ්ඤාය. අක්කේය අපරිඤ්ඤාය. යෝග මායන්ති මච්චුනෝ. යෝග මායන්ති මච්චුනෝ. අක්කේයච පරිඤ්ඤාය. අක්කේයච පරිඤ්ඤාය. අක්කාතරං නමඤ්ඤති. අක්කාතරං නමඤ්ඤති. තංහි තස්ස නොහෝති තී. තංහි තස්ස නොහෝති තී. යේන තං වජ්ජාන තස්ස අත්ති. යේන තං වජ්ජාන තස්ස අත්ති. සචේ විජානාසි වදේහියක් සමෝ විශේෂේසි උදවා නිහීනෝ. යෝ මඤ්ඤති සෝ විවදේත තේන. තීසු විදාසු අවිකම්පමානෝ. තීසු විදාසු අවිකම්පමානෝ. සමෝ විශේෂේස්ති නතස්ස හෝති. සමෝ විශේෂේස්ති නතස්ස හෝති. සච්චේ විජානාසි වදේහියක්ක. සච්චේ විජානාසි වදේහියක්ක. පහාසි සංකං නවිමාන මජ්ජගා. පහාසි සංකං නවිමාන මජ්ජගා. අච්චෙච්චි තණ්හං ඉද නාම රූපේ. අච්චෙච්චි තණ්හං ඉද නාම රූපේ. තං චින්න ගන්තං අනිගං නිරාසං. පරියෝස මානා නාජ්ජ ගාමු. පරියෝස මානා නාජ්ජ ගාමු. දේවා මනුස්සා ඉදවා හුරංවා. දේවා මනුස්සා ඉදවා හුරංවා. සග්ගේසු වා සබ්බ නිවේසනේසු. සග්ගේසු වා සබ්බ සචේ විජානාසි වදේහියක්ක. සචේ විජානාසි වදේහියක්ක. ඔන්න ඒ තුන තමයි පාඩම් කරගන්න තියෙන්නේ. යක්කති මුලින්ම තියෙන යක්හාති දෙකට තියෙන යක්ක. ඔව් යක්ක යක්හාති. ඔව් යක්හාති. හරි යක්හාති කියලා කියන්නේ යමක් අවසන් කරනකොට අපි තීකාරයෙන් අවසන් කරනවා ඒකයි. දෙවියන්ට කියනකොට යක්ක කිව්වත් කමක් නැහැ. යක්කහාති කිව්වත් කමක් නැහැ. පළවෙනි ගාතාවේ අක්කේ දෙවෙනි පේනිය. අක්කේය පරිඤ්ඤා අපරිඤ්ඤා දෙවෙනි පේනිය ළඟ එක. තඤ්හි තස්ස තඤ්හි තස්ස න හෝති ති. ඊට පස්සේ යේන තංග නම්ද. යේන තං වජ්ජා න තස්ස අත්ති. සචේ විජානාසි වදේහි යක් යක් කහාති කියලා තියෙනවා. යක් කහාති යක් කිව්වම හරියට හොඳයි. එහෙමනම් ඒක තමයි මේ වෙන් කරගන්න තැන තමයි යමුට ගන්නේ. ඉරක් ගහලා යනවා. ඒක කේච පරිණා. ඔව් මේක මෙහෙම ඔන්න සටහන් කරගන්න පුළුවන් කැමති නම් අක්කේය සංඤිනෝ සත්තා අක්කේය සංඤිනෝ සත්තා අක්කේය සංඤිනෝ සත්තා අක්කේයස්මින් පතිට්ඨිතා අක්කේය අපරිඤ්ඤාය යෝගමායන්ති මච්චුනෝ අක්කේය ච පරිඤ්ඤාය අක්කාතරං නමඤ්ඤති තංහි තස්ස නොහෝතිති. එතනින් තමයි ඉවර වෙන්නේ. යේනතං වජ්ජා නතස්ස අත්ති සචේ විජා නහි වදේහි අක්ඛා. ඊළඟ එක සමෝ විශේෂේසි උදවා නිහීනෝ යෝ මඤ්ඤති සෝ විවදේත තේන. යෝ එක ඉස්සරහටද පස්සටද? සමෝ විශේෂේසි උදවා නිහීනෝ යෝ මඤ්ඤති සෝ විවදේත තේන තීසු විධාසු අවිකම්පමානෝ සමෝ විශේෂේ විශේෂීති නතස්ස හෝති සචේ විජානාහි වදේය. පහාසි සංඛං න විමාන මජ්ජගා අච්චෙච්චි තණ්හං ඉදනාම රූපේ තං චින්න ගන්තං තං චින්න ගන්තං අනිගං නිරාසං තං චින්න ගන්තං අනිගං නිරාසං. එතනින් නවතින්න. තං චින්න ගන්තං අනිගං නිරාසං කියන තැනින් නවතින්න. පරියෝසමානා නාජ්ජගාමු පරියෝසමානා තමයි තියෙන්නේ. පරියෝසමානා අපි මහත්ය පරියෝසමානා නාජ්ජගාමු දේවා මනුස්සා ඉදවා හුරංවා සග්ගේ සුවා සබ්බ නිවේශ නේසු සචේ විජානාහි වදේහි යක්. මේක හොඳ කර්මස්ථානයක්. මම කිව්වට මේක මතක තියාගෙන පාඩම් කරලා නිකමට හිතන්න. හිතනකොට ධර්ම ඥානිය වැඩෙනවා. හරිද? හොඳයි. එහෙමනම් අද හොඳයි. මේ සම්බුද්ධ ශාසනය අද යමක් ඔබ ඇසිය යුතු නම් ඒ ධර්ම ඔබ ශ්‍රවණය කළා. ඒ නිසා සිත මෙහෙයවීමයි තිබෙන්නේ. ඉතින් ඒ නිසා මේ උතුම් ධර්මයේ තුල මේ දේශනා කර ධර්මය ඔබ හැම දිනාටම මේ අපි සියලු සත්වයෝ මේ මෙන්න මේ විදිහට මහා මුලාවක පටලැවිලා මේ මම කියලා කෙනෙක් පනවාගෙන මේ අනාදිමත් සසරෙහි ඉපදෙමින් මැරෙමින් ලෙඩ දුකටපත් වෙමින් මේ මහා දුක් රාශියකට උරුමකම් කියමින් මේ අනාදිමත් සසර ගමනක් තුල ගමන් කරනවා. මෙන්න මින් අත්මිදීමමයි සාන්තිය. ඒ නිසා ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය ඔබ අපි හැම දෙනාම එකතු පාදා වෙලා අපි සාකච්ඡා කළා, දැන කියාගත්තා. අපේ සිත් සන්තෝෂ භාවයටපත් වුණා ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධහම දැන ගැනීමෙන්. ඒ නිසා මේ අපි සතුටු සිත් ඇති කරගෙන සිදු කළා වූ සියලුම කුසල් දහම් සියලු දෙවිවරු සියලු මියගිය ඥාතීන් අනුමෝදන් වෙත්තා. අනුමෝදන්ව මේ සියලු දෙවිවරුන්ගේ ආශිර්වාද බලයෙන් මේ උතුම් බුද්ධ ශාසනය තව බොහෝ දිනකගේ යහපත පිණිස බොහෝ කාලයක් මේ ලෝකයේ තුල විරාජමාන වෙත්වා. ඒ වගේම සියලු දෙවිවරුන්ටත් මේ පින් ඒකාකාරී පිහිටීමෙන් උතුම් වූ නිවන් අවබෝධයට පාරමිතාවක් කරගනිත්වා. එවගේම අප නමින් මිය පරලෝ ගියා වූ සකල විද ඥාති වර්ගයාද මේ සම්බුද්ධ ශාසනයේ සිත් සතන් පහදවාගෙන ශ්‍රවණය කළ ධර්ම ශ්‍රවණය කළ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව සසරේ දුක් ඇති ස්ථාන වලින් අත් මිදල සැපයකටම පැමිණෙත්වා. අවසන ඒ උතු ඒ මිය ගිය උදවියද උතුම් නිවන් අවබෝධයට පැමිණෙත්වා. ඔබ අප හැම දිනාටම මේ මනුෂ්‍ය ලෝකයක ඉපදුණු නිසායි මේ ආදී වශයෙන් යහපත් කටයුතු කළ හැකි වුණේ. ඒ නිසා මේ මනුෂ්‍ය ලෝකයක ඔබ අප හැදුව වැඩුව පෝෂණය කළ මව් දෙමව්පියන්ටද යහපතම සිද්ධ වෙත්වා. අඳුරෙන් අඳුරට මේ ජීවිතය ගියා නම් පළක් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒ නිසා අඳුරෙන් ආලෝකයට ගන්ට ගුරුවරු ආදී අනුශාසනා කළා. ඒ ආදී වශයෙන් අපේ යහපත ප්‍රාර්ථනා කරලා කවුරු හෝ වචනයකින් හෝ අනේ හොඳයි යහපතයි ඔබට සිතක් වේවා කියලා ප්‍රාර්ථනාවක් කළා නම් වචනයකින් හෝ ඒ විදිහේ ප්‍රාර්ථනාවක් කළා නම් සිතුවිල්ලකින් හෝ හිමි සිතුවන ඒ සියලු සත්‍යයන්ටද මේ අප කළ පින් බලයෙන් යහපතම සිද්ධ වෙත්වා. අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමු ඔබ අප හැම දිනාටත් මිය ගියා වූ සියලු ඥාතීන්ටත් උතුම් වූ නිවන් අවබෝධය පිණිස මේ උතුම් සද්ධර්ම ශ්‍රවණය පාරමිතාවක්ම වේවා කියලා සාදු කරපා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදං මෝ ඥාතීනං සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. සචිත්ත පරියෝදපනං හේතං බුද්ධාන සාසනං. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩං තී ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති එමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි. ඕකාස කමාමි බන්තේ. කමාමි සූපත්තේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.